පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං චේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේට පෙන්ත්වා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං බෝධිසාමි මුත්තෝහං මොචයේ පරේ සින්නෝහං සාරයිසාමි සංසාරෝගා මහභයාති ගෞරවනීය හාමුදුරන් වහන්සේගේ නමසරයි සදයවත් වාසනාවන්ත පින්නතුනි අද දින ඔබ විහාරස්ථාන රැස් වෙච්ච පින්නතුන් මේ වෙසක් පොහොය නිමිති කරගෙන සිදු කෙරෙන ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. අද විශේෂයෙන්ම වෙසක් පොහොය නිමිති කරගෙනයි ඔබ මේ උතුම් ආධ්‍යාත්මික කටයුතු වලදී සිටින්නේ. වෙසක් පොහොය කියන්නේ බෞද්ධ ලෝකයාට තියෙන උතුම්ම දවස. අපේ ශාස්ත්‍රවරයන් වහන්සේ වෙච්ච සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ උපත, උන්වහන්සේගේ සම්බුද්ධත්වය, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය කියන මේ ජීවිතයේ උතුම් අවස්ථා තුන නිමිති කරගෙනයි අප වෙසක් දිනේ සමරන්නේ. ඉතින් ඒ වෙසක් දිනේ දවසේ ලෝකවාසී බෞද්ධ හැමදෙනාම සිය නිවෙස්වල තමන්ට හැකි පමණින් තම ආධ්‍යාත්මික කටයුතු සඵල කරගෙන විශේෂයෙන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් බුදුරජාණන් වහන්සේට ගෞරව දක්වනවා. එක අතකින් මල් පහන් ආදිය පූජ කරලා වෙසක් තොරන් කූඩු ආදිය නිර්මාණය කරලා බුදුගුණ සිහිපත් කරලා උන්වහන්සේගේ ගුණයට අපි ගරු කරනවා. ඒ අතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මය අපේ ජීවිතයට උසස් ආකාරයෙන් පිළිපදිනට අප උත්සාහ කරනවා. පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ සාරාංශික කල්පලක්ෂයකට අධික කාලයක් අතිශය දීර්ඝ කාලයක් විශාල පරිත්‍යාගයක් කරලා දාන සීලාදී පාරමිතා ධර්මයන් සිය ජීවිත පරිත්‍යාගයෙන් සිදු කිරීමේ ප්‍රතිඵල විදියටයි සම්මා සම්බුදු උතුමෙක් ලෝකෙට නිර්මාණය වෙන්නේ. අන්නේ පහළ වෙන භාගතුන් වහන්සේ ඔබ අහලා තියෙනවා කොයිතරම් ජීවිත පරිත්‍යාගයක් ජීවිත ගානක් කල්ප ගානක් අසංඛ්‍ය ගානක් සිය ආධ්‍යාත්මික ගුණධම් සම්පූර්ණ කරන්නට කොයිතරම් කැපවීමක් කරනවාද කියලා. උන්වහන්සේ මේ උතුම් පදවි ලබා ගන්නේ ලොකු බලාපොරොත්තුවක් සහිතව. බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මොචේ පරේ තින්නෝහං තරයිසාමි සංසාරෝගා මහභය කීප ආකාරයට මුත්තෝහං මොචේසාමි මම සසරෙන් මිදලා අනිත්‍යය ලෝකෙන් ඈතර කරවනවා. මම සම්බුද්ධත්වයට පත් වෙලා අනිත්‍යයේත් අවබෝධය සඳහා ලෝකෙට ධර්ම දේශනා කරනවා. ඒ වගේම මම සංසාර සාගරෙන් එතෙර වෙලා ලෝක සත්‍යයනොත් ඒ සසර සයුරෙන් එතෙර කරනවා කියන මහත් වූ කරුණාධ්‍යාසය ඇතුවයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් බවට පත්වන්නට බෝධිසත්ව උතුමෙක් පාරමිතා පුරන්නේ. අන්නේ එන ගමනේදී උන්වහන්සේ කළා වූ පරිත්‍යාගයන් ගැන ධර්මයේ සඳහන් කරනවා. සෝසාගරේ ජල දෙකං රුධිරං අදහසේ බොහොමින් පරාජය පරං සමදාසි දානම් මේ රූපමාන මදිකංච සමෝලිසේසං ඛේතාරකාදිකතරං නයනං අදාසි. උන්වහන්සේ මේ සසරේන ගමනේදී පාරමිතා පුරන කාලයේදී මහා සාගරේ ජලයට වඩා තමන් වහන්සේගේ ශරීරය ලේ දන් දීලා තියෙනවා. බොහොමෙන් පරාජය පරං සමදාසි දානම් මේ මහා පෘථුවියට වඩා තමන් වහන්සේගේ ශරීරයේ මස් දන් දීලා තියෙනවා. මහා මේරු පර්වතයට වඩා ඔටුනු පළන් හිස් දන් දීලා තියෙනවා. ආසියේ තාරකා වලට වඩා සියනේ සම්බුදු පදවිය සඳහා දන් දීලා තියෙනවා. ඉතින් පින්වතුනි බලන්න මේ තරම් පරිත්‍යාගයක් කරපු කෙනෙක් මේ ලෝක ධාතුවේ නැහැ. ඉතින් උන්වහන්සේ එවැනි පරිත්‍යාගයක් කළේ ඔබත් මාත් වෙනුවෙන්. ඉතින් මේ සිතුවිල්ල අපේ හිතේ නිතරම තියෙනට ඕන. මේ තරම් උන්වහන්සේ පරිත්‍යාගයක් කරේ ප්‍රධාන වශයෙන් අපෙන් කාරණා දෙකක් බලාපොරොත්තු වෙමින්. එකක් තමයි සුගතියක් ලබා ගත්තු හැටියට අප මේ ජීවිතය ගත කරලා මරණයෙන් මතු ජීවිතය දුගතිගාමී නොවන විදියට සතර අපායට නොවැටෙන විදියට මේ අපා දුකින් මුදවන්නටයි උන්වහන්සේ මෙලෙස පරිත්‍යාගයක් කළේ. අනිත් දේ තමයි අපේ හිතට එන මානසික දුක් පීඩා වලින් නිදහස් වන්නටයි උන්වහන්සේ මේ මාර්ගය පහදා ගත්තේ. අනේ නිසා පින්තුනි බණහන ඔබගේ තෙරුවන් සරණ ගිය ඔබගේ ජීවිතයේ ප්‍රධානතම ඉලක්ක දෙකක් තියෙනට ඕන. ඒ මොකද්ද? එකක් තමයි තමන් මරණයෙන් පස්සේ කිසිදාක අපායට වැටෙන්නේ නැහැ කියන හැඟීමක් ඔබේ හිතේ තියෙනට ඕන. ඒක ප්‍රාර්ථනාවකින් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. අනිත් දේ තමයි දිනෙන් දිනම තමන්ගේ හිතේ තියෙන දුක් පීඩා, කරදර, මානසික පීඩා අඩු වෙන්නට ඕන. බලන්න පින්වතුනි ඔබ බොහෝ කාලයක් තෙරුවන් සරණ ගියපු අය හැටියට නොයෙක් විදිහේ දාන ආදී පින් දහම් කරපු අය හැටියට බණ භාවනා කරපු හැටියට ඔබට මේ කාරණා දෙක ගැන කොයිතරම් දුරට ඔබේ හිතේ විශ්වාසයක් තියනවාද කියලා ඔබෙන් අහලා බලන්න. මම මරණයෙන් මත්තේ නැත්නම් ඔබ මරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම සුගතියකට යනවා කියන විශ්වාසයක් ඔබේ හිතේ තියනවාද? ඒ වගේම බලන්න දිනෙන් දින ඔබේ සතුට වැඩි වෙනවද අඩු වෙනවද කියලා. පින්නතුනේ අප සැබෑසම බුදුන් සරණ ගියා නම් සැබෑසම අපි ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගත්තා නම් අපට මේවන විටත් අපි කොයි මොහොතේ මිය ගියත් මරණයෙන් මතු ජීවිතයේ සුගතිගාමි වෙනවා කියන විශ්වාසයක් අපට තියෙනට ඕන. අනිත් දේ තමයි දිනෙන් දින අපේ හිතේ සතුට වැඩි වෙන්නට ඕන. සාමාන්‍ය ජීවිතයේදී කුඩා කාලේ තරුණ කාලේ සතුට වැඩි වෙනවා. නමුත් ටිකෙන් ටික වියපත් වෙන මේක අඩු වෙනවා. නමුත් වෙනතුනේ සැබෑලෙසම අප දහම ජීවිතයට සම්බන්ධ කරගත්තනම් වයසට ගියත් එක්තැන් වුණත් තමට ඥාති මිත්‍රාදීන් නැති වුණත් තමන්ගේ හිතේ දුක වැඩි වෙන්න බෑ. එන්නෙන්නම දුක වැඩි අඩු වෙන්නට ඕන. මානසික සහනයේ සතුට වැඩි දෙනු වෙනට ඕන. සන්තුට්ඨිය පරමං ධනං කියලා ධර්මයේ සඳහන් කරන්නේ මේකයි. සතුට තමයි කෙනෙකුගේ ජීවිතයේ තියෙන ලොකුම ධනෙ විදියට සඳහන් කලින්. එනිසා පින්නතුන් අපි බලමු අපට මෙන්න මේ කාරණා දෙක ගැන විශ්වාසයක් නැත්නම් වෙනත් විදියකින් කියනවා නම් දිනෙන් දින අපේ සතුට වැඩිවීමක් නොවනවා නම් දුක් කරදරවල අඩුවීමක් නොවනවා නම් ඒකට සැබවින්ම බලපාන හේතු මොනවාද කියලා අපි විමසලා බලමු. පළවෙනි දේ තමයි පින්නතුනි, අපි කොයි මොහොතක මිය ගියත් මේ මරණින් මත්තේ ජීවිතයේ අපට සුගතියක් අනිවාර්යයෙන්ම හිමි වෙනවාද කියලා තමන් කල්පනා කරලා බලන්න. ඒ ගැන තමන්ට සැකයක් තියෙනවා නම් ඒකට ප්‍රධානතම හේතුව තමයි තමන් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ හරියට ගිහිල්ලා නැහැ කියන එක. අනිත් කාරණය තමයි තමන්ගේ පංචශීල ප්‍රතිපදාව යම්කිසි විදියක අඩුවක් තියෙනවා කියන එක. එතකොට කිසියම් කෙනෙක් තමන්ට දවසට වැඩිපුර වාරයක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියා කියන හැඟීම එනවා නම්, බුදුරජාණන් වහන්සේගේ බුදුගුණයක් තමට මතක් වෙනවා නම්, උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ කරුණක් තමන්ට සිහිපත් වෙනවා නම්, සරියුත් මොගලන් ආදී ආර්ය මහා ශ්‍රාවකයන් වහන්සේලා ගැන ඔබට සිතවිල්ලක් එනවා නම්, ඒ වගේම ඔබ රකින පංචශීලය ගැන ඔබට විශ්වාසයක් ඇති වෙනවා නම්, ඒක දිනපතාම ඔබට මතක් වෙනවා නම්, අනේ මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්, සොරකමින් වැළකීච්ච කෙනෙක්, වැරදි කාම සේවනයෙන් වැළකුණු කෙනෙක්, මම බොරු කියන්නේ නැති කෙනෙක්, මද්‍රව්‍ය භාවිත කරන්නේ නැති කෙනෙක් කියන මෙන්න මේ වගේ තමන්ට මේ පංචශීලය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා නම්, මෙන්න මේ කරුණ වලින් තමයි පින්නතුනේ තමන්ට සුගතිය ලැබීම සහ ඒ වගේම තමන්ට දිනෙන් දින සතුට වැඩි වෙනවා කියන මේ අංශ දෙකටම තියෙන ප්‍රධානතම කරුණ හේතුව නිර්ණායකය මෙන්න මේ කරුණ ටික. ඔබ හොඳට ඒක කල්පනා කරලා බලන්න. අපේ බොහෝ පින්නතුන් හිතන් ඉන්නේ හුඟක් දාන දුන්නාම මරණයෙන් මත්තේ සුගතිගාමී වෙයි කියලා. දාන දෙන එක හොඳයි. හැබැයි දානෙන් විතරක් පින්නතුනේ පරලෝක ජීවිතයේ සුගතිය අපට විශ්වාස කරන්න අමාරුයි. පරලෝක ගමනේ සුගතිය තීරණය කරන ප්‍රධානතම සාධකය තමයි අප රකින පංචශීලය. අනේ නිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මහා පුණ්‍ය නිධාන අටක් ගැන. මහා පුණ්‍ය ගංගා පුඤ්ඤාභි සඳ කියලා කරුණ අටක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ පින්නතුන් හිතනවා අපිට පින්කම් කරන්න හුඟක් සල්ලි තියෙන්න ඕන කියලා. නමුත් පින්නතුනි බලන්න බුදුහාමුදුර දේශනා කරපු මහා පුණ්‍ය ගංගා අට ගැන. මොනවද මේ පින් ගංගා අට? යම්කිසි කෙනෙක් බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති කියපු විදිහට බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන් සරණ ගියා නම්, අන්නේ තෙරුවන් සරණ ගිහිපු බව නිතර නිතර තමට සිහිපත් වෙනවා නම්, ඒ තෙරුවනේ ගුණ බුදුරජාණන් වහන්සේ තුල පැවති ආ වූ අරහං ආදී ඒ උතුම් සම්බුදු ගුණ තමට නිතර මතක් වෙනවා නම්, උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තිමිච්ච සවාක්කාත ආදී ගුණ තමට මතක් වෙනවා නම්, ඒ වගේම ආර්ය මහා සංඝ රත්නය සරියුත් මොගලන් මහා කාශ්‍යප ආදී ඒ උතුම් මහරහතන් වහන්සේලා තුල පැවති ආ වූ සුපටිපන්න ආදී ගුණ ගැන ඔබට නිතර නිතරම මතක් වෙනවා නම්, අන්න ඒකෙන් කියනවා ඔබ සුගතියට යන්න සුදුසු කෙනෙක් කියලා. අනිත් දේ තමයි පංචශීලය තමන් ආරක්ෂා කරන කෙනෙක් කියන එක නිතර නිතර හිතනවා නම්, මෙන්න මේ කාරණා පහත් පුණ්‍ය ගංගා විදිහට සඳහන් කරනවා. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවද, ධර්ම රත්නයේ සරණ යනවද, සංඝ රත්නයේ සරණ යනවද, ප්‍රාණඝාතයෙන් වැළකීලා දෙන්නේ, සොරකමින් වැළකීලා දෙන්නේ, කාම වර්ධව හැසිරීමෙන් වැළකීලා දෙන්නේ, බොරු කීමෙන් වැළකීලා දෙන්නේ, මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීලා දෙන්නේ සහ අන්න ඒ කරුණු අට ගැන තමන් දවසට වැඩිපුර වාරයක් හිතනවා නම්, අන්නේ හිතන හැම මොහොතක්ම පින්නතුනේ මහා පුණ්‍ය ගංගාවන් විදිහට දේශනා කරනවා. ඒ නිසා අප බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කිරීම එක බුද්ධානුස්සති භානාවක් මට්ටමටම දිනු වෙන්නට ඕන. ධර්මයේ ඇසීම, ධර්මයේ ගුණ සීකිරීම ධම්මානුස්සති භාවනක් බවට මේ යන්නට ඕන. ස්වාමීන් වහන්සේලා ගැන සිහිපත් කිරීම, ස්වාමීන් වහන්සේලාට දානයක් පූජා කිරීම සංඝානුස්සති භාවනා බවට මේ යන්නට ඕන. ඔබ රකින්න පංචශීලය සීලානුස්සති භාවනක් බවට යන්නට ඕන. මෙන්න මේ මට්ටමට යනවා කියන්නේ අපේ ජීවිතයේ පිරුණු ජීවිතයක් වෙනවා. අපේ ජීවිතයේ පොහසත් ජීවිතයක් වෙනවා. අපේ ජීවිතයේ සතුට සිතේ ලස්සන දිනෙන් දින වැඩි වෙනවා. එතකොට මෙන්න මේත් එක්කම අපේ තියෙන මසුරු කන් ටිකෙන් ටික අඩු වෙනවා. ඇයි ඒකට හේතුව? යම්කිසි කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලය ආරක්ෂා කරනවා නම් ඒක නට අපි කියනවා සැදැහැවත් කෙනෙක් කියලා. ශ්‍රද්ධාවන්ත කෙනෙක් කියලා. ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණ කීපයක් තියෙනවා. දස්සනකාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනේය මච්ඡේර මලං සවේ සද්දෝති උච්චති කියලා සඳහන් කරලා තියෙනවා. ඔබ සීලවන්ත කෙනෙක්, ඒ වගේම ඔබ ශ්‍රද්ධාවන්ත කෙනෙක් නම් ඔබේ ළඟ තියෙන ප්‍රධාන ලක්ෂණ තුනක් මේකෙන් කියනවා. ඒ මොකද්ද? ඔබ සිල්වතුන් ගුණවතුන් දකින්නට කැමති. ආමවාසයෙන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් හරි දකින්නට, සැරුත් මොගලන් ආදී සාමෙන් වහන්සේලාගේ පින්තූරයක් ප්‍රතිමාවක් හරි දකින්න ඔබේ කැමැත්තක් තියෙනවා. සියසින් දකින්න ලැබෙනවා නම් වඩාත්ම කැමති. ඒ වගේම ධර්මයේ නිතර අහන්න කැමති. සද්ධම්ම සෝතුමිච්චති වනපදයක් අහන්න, ඒ දහම් කරුණවන තමන්ගේ හිත යොදවන නිතර කැමැත්තක් තියෙනවා. අන්න ඒ වගේම තමයි විනේය මච්චේර මලම් මස්රු මල දැඩි ලෝභයේ දුරු කරන්න උත්සාහයක් තියෙනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වන අවස්ථාවේදී උන්වහන්සේට ලෝක සත්‍යය ගැන බලවත් අනුකම්පාවක් ඇති වුණා. එහෙම අනුකම්පාවක් ඇති වෙන හේතුව තමයි මේ මනුස්ස ලෝකේ ඉන්න ඇගෙන් බොහෝ දෙනෙක් මරණය මැත්තේ දුගතිගාමී තැන්වල ඉපදෙන්නේ. සතරපායට යනවා. අන්නේ සතරපායට යන හේතු වන ප්‍රධානතම කාරණයක් තමයි දැඩි ලෝභය කියන කාරණය. මසුරු බව, ලෝභය, නැත්නම් අපි ඒකට අභිජ්ජා කියලා කියනවා. අයන්න මහප්‍රාණ බියන්න, අයජයන්න මහප්‍රාණ ජහයන්න. අභිජ්ජා. අභිජ්ජා කියන්නේ පින්නතුනේ දැඩි ලෝභය. මේ දැඩි ලෝභය තමයි මරණයෙන් මත්තේ දුගතිගාමි වෙන හේතු වන ප්‍රධානතම කාරණය. ඒ ලෝභකමත් මොහොකටද පිනතුනි? සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් පිටස්සරයිගේ දේවල් තියෙන ආසාව කියලා. නෑ පිනතුනි, බොහෝ දෙනෙක් දුගතිගාමි වෙන්නේ විශේෂයෙන් තමන්ගේම දරුවන්ට, තමන්ගේම දේපල, ඉඩකඩම්, ගෙවල් දොරවල්, නැත්නම් තමන්ගේ ශරීරය, මෙන්න මේ දේවල් වලට දැඩි ආසාවෙන් ඉඳලා අන්නේ දැඩි ලෝභකම නිසා තමයි මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්නේ. අනේ නිසා පිනතුනේ මේ කාරණේ අපි නිතර නිතරම හිතන්නට ඕන. දවසට අඩුම ගානේ විනාඩි දෙකක් හරි ඔබ හිතන්න, ඔබ සන්තකව දේවල්, ඔබට දැනට අයිතිව තියෙන දේවල් අත්හැරලා යන්නට සිද්ධ වෙනවා කියන එක පොඩි වේලාවක් හරි මෙනෙහි කරලා බලන්න. බොහෝ විට මරණාසන්න වෙනකම බොහෝ කෙනෙකුට මේක හිතෙන්නේවත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සබ්බේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ අබින්නන් පච්චවේකිතබ්බං කියලා. තමන් ප්‍රියමනාප සියලුම දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන්නට සිදුවෙන බව අබින්නන් පච්චවේකිතබ්බං නිතර නිතරම මෙනෙහි කරන්න කියලා. පින්නතුනි, ඔබ එහෙම හිතලා තියෙනවද? පින්නතුනි, දවසට විනාඩි දෙකක් නෙවෙයි. අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාරණය නිතරම මෙනෙහි කරන්න කියලා. ඇයි එහෙම දේශනා කළේ පින්නතුනි? මෙන්න මේක මෙනෙහි කරන කෙනා තමන් මේව අත්හරින්න සුදුසු මානසිකත්වයක නිතර ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, ඒව අත්හරින දවසක ඊට වඩා ඉහළ තැනක හිත පිහිටවන විදියට තමා හොඳ කර්ම ශක්තිය රැස් කරගෙන ඉන්නේ. අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපේ අර සම්පත් අත්හැරලා යන බව සිහිපත් කරන වගේම ඊළංකාරය තමයි කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපරිසරණෝ ආදි වශයෙන් තමා කර්මයේ දායාද කොට ඇති කෙනෙක් කියන එක නිතර නිතරම මෙනෙහි කරන්න කියලා. පින්නතින අපේ සැබෑ උරුමය තමයි, සැබෑ ධනය තමයි, සැබෑ ඥාතිවරයා තමයි තමන්ගේ කර්ම ශක්තිය. අන්න ඒ නිසා විශේෂයෙන් ශ්‍රද්ධා වශයෙන්, සීලමය වශයෙන්, මෛත්‍රී භාවනා වශයෙන් හොඳ කුසල කර්ම ශක්තියක් අපේ හිතේ නිතරම තියෙනට ඕන. දැන් අපි මෙතන බණහන අපි බණ කියනවා. දැන් අද වෙසක් පොය දවසේ මෙහෙම ඉන්නවා. ඇතැමිට හෙට දවසේ අපේ හුස්ම ගිහිලා තියෙනත් පුළුවන්. අපේ මේ ශරීරේ වැඩ කරන්නේ නැති එකක් විදිහට විඥානේ මෙතනින් අයින් වෙලා තියෙනත් පුළුවන්. ඉතින් අපි මේක මොහොතකට හරි පිනතුනේ ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං කියන කරුණ මෙනෙහි කළ තියනට ඕන. අන්නේම මෙනෙහි කරලා ඉන්නවා නම් කෙනෙක් ඒ කෙනා නිතරම ජීවිතයේ සතුටින් ඉන්නේ. ජීවිතයේ මරණාසන්න මොහොත වුණා කියලා කලබල වෙන්නේ නැහැ ඉතර. යා කලින් මේකට මානසිකව සූදානම් වෙලා ඉන්නේ. ඒ සඳහා හිත හොඳට පිරිසිදු කරගෙන ඉන්නේ. මෙන්න මේ විදියට පින්නතුනේ බුදුහාමුදුරෝ දේශනා කරනවා අපට. මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් සරණ යාමත් ඒ වගේම පංචශීලයේ ආරක්ෂා කිරීමත් කියන මෙන්න මේ කාරණා පහ මහා පුණ්‍ය ගංගා අටක් කියලා. දැන් මේ පින්නතුනේ තුඟක් ඇත්තන් දිනපතාම සිල් සමාදන් වෙ නැත්තන් ඉන්නේ. පංචශීලයේ සමාදන් වෙනවා. නමුත් පින්නතුනේ අපි 얘 ගැන පොඩි සල්ප වේලාවක් විතරයි හිතන්නේ. අපි පින්නතුනේ උත්සාහ කරන්න ඕන දවසට වැඩි වාර ගාණක් තමන් තෙරුවන් සරණ ගියපු කෙනෙක් ඒ වගේම තමාගේ වටා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදය ආලෝකය තමන්ට ලැබෙනවා. ඒ වගේම තමා කරන කායික වාචික දේවල් වලින් පංචශීලය තමන්ගේ අතින් කඩවෙන්නේ නැහැ කියන එක නිතර නිතරම මෙනෙහි කලිනට ඕන. අන්න එහෙම හිතුවොත් තමයි පින්තුනි අපට අපේ කුසලය හුඟක් දිනු වෙන්නේ. ඒක අපි සාමාන්‍යයෙන් කරන දානමය පින්කමකට වඩා බොහෝ ඉහළ පින්කමක් විදිහට දේශනා කළා. අන්නේ අතර පින්තුනි අපි දවසට අඩමු වශයෙන් විනාඩි 5ක් හරි සීල සත්තෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන මෙන්න මේ මෛත්‍රී සිතවිල්ල දිනු කරන්නට ඕන. මේකත් ඊටම වැදගත් දෙයක්. මේක අපකරණ පින්කම් අතුරින් ලෞකික කුසල අතුරින් ඉහළම පිනක් විදියට බුදුහාඳුර දේශනා කළා. ඒකෙන් අපේ හිත උඟා පිරිසිදු වෙනවා, හිත උඟා ක්ලස්සන වෙනවා. එතකොට පින්නතුනි තමා දිනපතාම බලන්න තමන්ට දවසට කොච්චර වාර ගානක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමන්ට මතක් වෙනවද? ඒ වගේම තමා රකින පංචශීලයේ දවසට කීවතාවක් තමන්ට මතක් වෙනවද? ඒ ගැන හිතලා තමන් සතුටු වෙනවද? අනිත් කාරණේ දවසට කොච්චර වාරයක් තමා සිල් සත්තෝ සෝපත්ත්වා කියන ප්‍රාර්ථනාවෙන් මෛත්‍රී භාවනා වඩනවාද කියලා බලන්න. ඔන්න පින්නතුනේ මේක තමයි ඇත්තටම තමන්ට තියෙන රක්ෂණය. මේක තමයි සැබෑ ඉන්ෂුරන්ස් එක කියලා කියන්නේ. දැන් ඔබට තියෙන සෞඛ්‍ය රක්ෂණය නැත්නම් ජීවිත රක්ෂණය කියන එක ලැබෙනකොට ඔබේ කොළේ වෙල ඔබේ කොමිය ගිහිල්ලා. නමුත් මෙන්න මේ ලැබෙන රක්ෂණය තමන් ජීවත් ඉන කාලෙදිත් ලැබෙනවා, තමන් මිය ගියාට පස්සෙත් ලැබෙනවා. ඒක වෙනත් කෙනෙකුට ලැබෙන්නේ තමන්ට මේ රක්ෂණයත් අරගෙනම මියන්නත් පුළුවන්. පින්නතුනි අප වෙනුවෙන් මහත් වූ දුක් සමුදායක් විඳපු පාරමිතා, උපපාරමිතා, පරමර්ථ පාරමිතා වැනි මේ පාරමිතා ඉහෙලින්ම සම්පූර්ණ කරපු අද අප සමරන අපේ ලෝකයේහි ආධ්‍යාත්මික ගුරුවරයා, අපි සරණ ගියපු අපේ සාස්ෘවරයා, අපෙන් බලාපොරොත්තුනේ අපි සුගතිගාමී වෙනවා දකින්නට. ඒ නිසා ඔබ ඇත්තටම බුදුරජාණන් වහන්සේට ආදරේ නම්, උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙනවා නම්, බුදුහාඳුරන්ට ඔබ ආදරේ නම්, උන්වහන්සේට කළගුණ සලකන්න කැමති නම් ඔබ කළ යුතු ප්‍රධානතම දේ තමයි මෙන්න මේ තෙරුවන් සරණ යාමත් පංචශීලය රැකීමත් මෛත්‍රී භාවනාවත් කියන මෙන්න මේ කාරණා තුන හැකිතාක් ජීවිතයට සම්බන්ධ කරගෙන තමා අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන කෙනෙක් කියන විශ්වාසය තමන්ගේ හිතේ තියාගන්නට ඕන. ඉතින් අද වෙසක් පුණ පොහොව දිනේ ඊළඟ වෙසක් පොහොය දවස වෙනකම්ම මේක හොඳට මතක තියාගන්න ඕන පින්නතුනි. ඇතැම් විට ඊළඟ වෙසක් පොහොය දවස වෙන විට මේ බණ කියන හාමුදුරුවෝ නොසිටින්නත් පුළුවන්. අපවත් වෙලා තියෙන්නත් පුළුවන්. ඇතැම් විට බණ අහන ඔබගෙන් බොහෝ දෙනෙක් අඩු වෙලා තියෙන්නත් පුළුවන්. හැබැයි එහෙම අපි අඩු වුණත් අපිට මේ ජීවිතේ නැති වුණත් අප මේ කරුණ ජීවිතයේ පුහුණු කළ තියෙනවා නම් අපට පිනතුනේ මරණයෙන් මතු ජීවිතය ගැන දුකක් ඇති වෙන්නේ නැහැ. එයි අපි මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵලයක් ලබා ගත්තා කියන හැඟීම විශ්වාසය අපට තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච ප්‍රධානතම දෙයක් තමයි අපි සුගතිගාමී වෙන්න වැඩ කටයුතු ටික කරගනේ කියන බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මෙතන මේ බණහන බොහෝ පිනතුන් ස්වාමීන් වහන්සේලාට බොහෝම ආදරයෙන් සලකන පින්නතුන්. බොහෝම අමාරුවෙන් හරි දානීය පූජා කරන පින්නතුන් මෙතන ඉන්නේ. ඉතින් අපටත් බොහෝ කාලයක් උදව් කරපු පින්නතුන් මෙතන ඉන්නේ. අපි ගොඩාක් කාලේ පටන්ම දැකපු පින්නතුනුත් මෙතන ඉන්නව බොහෝ දෙනෙක්. අපි ඉගෙන ගන්න කාලේ අපට දානමාන පූජා කරපු ඇත්තුනුත් මෙතන ඉන්නවා. ඉතින් අපි කැමති මේ පින්නතුන් හැම දිනෙකම සුගතිගාමී වෙනව දකින්නට. අපට දන් හැන්දක් හරි පූජා කරපු අපේ උපාසක උපාසිකාවන් කිසිදාක අපාගත වෙන්නට අපේ බලාපොරොත්තුවක් නැහැ. එහෙම ඒක අපි දකින්න කැමති නැහැ. ඒ නිසා ඔබ මරණයෙන් මත්තෙත් හොඳ සුගතිගාමී ජීවිත ළබයි, මනුෂ්‍ය ලෝකයේ දිවි ලෝකයේ ආදී ඉහළ තැන්වල ඔබ උපදී කියන විශ්වාසයක් අපට තියෙනට ඕන. අපි එම් ප්‍රාර්ථනා කරනවා. ඉතින් පිනතුනේ සඳහා වැඩ කටයුතු කර ගැනීම ඔබ ඔබට උදව් කරන ස්වාමින් වහන්සේලාට කරන ලොකුම ගෞරවය. ඒ නිසා ඔබේ සඳහා අප්‍රමාදීවම කටයුතු කරන්නට ඕන. ඒ සඳහා ඔබේ මෙන්න මේ කරුණෝ ඔබේ ජීවිතය තුල තියෙන්නට ඕන. දෙවනි කාරණේ තමයි පිනතුනේ අපේ ජීවිතයේ දිනෙන් දින සතුට වැඩි වෙන්නට ඕන. දැන් බලන්න අපි කුඩාම කාලේ වෙසක් පෝයක් එනකොට අපි කොච්චර සතුට නැඳ හිටියේ කියලා බලන්න. සිංහල අලුත් අවුරුද්ද ගත කල ඉවර වෙලා ඊට පස්සේ ඊටත් වඩා අපි කැමති වෙසක් පොහොය සමරන්න. වෙසක් පොහොය දවසේ පහන් පත්තු කරන්න, වෙසක් කෝඩු අලංකාරවත් කරන්න, වෙසක් තොරන් බලන්න, සිල් ගන්න, දන්සල් දෙන්න, දන්සල් වඳින්න. බලන්න පින්නොත් අපි කුඩා කාලේ කොච්චර සතුට නැඳ වෙසක් දවසේ හිටියේ. ඇත්තටම පිනතුනේ කල්පනා කරලා බලන්න ඒ කුඩා කාලේ තිබෙච්ච සතුට දැන් ඔබට තියෙනවද කියලා. ඒ කුඩා කාලේ වෙසක් දවසකදී තිබෙච්ච සතුට දැන් අඩු වෙලාද වැඩි වෙලාද බලන්න. සමහර පිනතුනේ නම් වැඩි වෙලා තියෙන පුළුවන්. ඒ වැඩි වෙලා කියන්නේ තමන්ගේ හිත හොඟා පිරිසිදුයි කියන එක. ඒ සතුට අඩු වෙලා කියලා කියන්නේ පිනතුනේ අපේ හිතේ කුසල් අඩු වෙලා, හිතේ ලෝභ ආදී අකුසල දහම් වැඩි වෙලා, හිත අපිරිසුදු වෙලා. අන්න ඒ නිසා තමයි අපේ සතුට අද අඩු වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ සතුට එන්න එනම වැඩි වෙනවා දකින්නට. පින්නතුනේ අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ අපේ ජීවිතයේ සතුට වැඩිවීම කියන කාරණේ. ඒ සතුට ටිකෙන් ටික පින්නතුනේ අඩු වෙන්න බෑ. සාමාන්‍ය ජීවිතයක ලක්ෂණය තමයි ඇතැම් විට තරුණ කාලයේ සතුට ටිකක් වැඩි වෙනවා, ආයි ටිකක් කලයක් යනකොට සතුට එන්නේ නඩු වෙනවා. ඇතැම් විට ජීවිතයේ අවසාන කාල වෙන විට කිසිම සතුටක් නැතුව සමහරට හුඟා දුකෙන් තමයි ජීවිතය අවසන් කරන්නේ. පින්නතුනේ අපි කල්පනා කරලා බලන්න ඕන ඇයි අපට එහෙම වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන වහසතිවා කරෝතිවා තතෝනම් සුඛමන්වේති ඡායාවනපායිනි කියලා. මනස තමයි හැම දෙයකම මුල් වන්නේ. මනස තමයි ප්‍රධාන ශ්‍රේෂ්ඨ වෙන්නේ. යම් කෙනෙක් පිරිසුදු මනසින් යමක් කරනවද යමක් කියනවද අන්නේ පිරිසුදු මනස නිසා ඒ කෙනාගේ ජීවිතයට සැප දෙනවා කියලා. සුඛං අන්වේති සැපේ ගමන් කරනවා. එතකොට සුකෝ පුඤ්ඤස්ස උච්චෝ කියලා දේශනා කළා. පින කියන්නේ සැපතර කියන තවත් නමක් විදිහට දේශනා කළා. අන්නේ නිසා පිනතුනි අපේ ජීවිතයේ සතුට වැඩි වෙනවා නම් සතුට වැඩි වෙන්නේ හිතේ පිරිසුදුකම නිසා. සතුට අඩු වෙනවා නම් අඩු වෙන්නේ හිත අපිරිසුදු වෙන නිසා. යම්කිසි අවස්ථාවක අපේ හිතේ යමක් ගැන යමෙක් ගැන දැඩි ලෝභයක් ආසාවක් රාගයක් හට ගන්නවා නම් යම්කිසි කෙනෙක් දෙයක් ගැන දැඩි අමනාපයක් ද්වේෂයක් හට ගන්නවා නම් ඒ කියන්නේ පින්නතුනේ අපේ හිතේ ලස්සනකම නැහැ. අපේ හිත අපිරිසුදුයි. අන්නේ අපිරිසුදු සිතින් යමක් කරනවා නම් කියනවා නම් මොකද වෙන්නේ? දුක්ඛං අන්වේති. අපේ ජීවිතේට දුක එනවා. චක්කන්න වහතෝ පදම්. හරියට ගොනා පිටපස්සේ එන කරත්තරෝදිය වගේ. කරත්තරෝදිය ගොනාගේ පිටපස්සේ එන ගොනාට මහා වේදනාවක් බරක් දීගෙන. අන්නේ වගේ අපිරිසුදු සිතින් අප යමක් කරනවා නම් අන්න ඒ තමන්ගේ ජීවිතයට එන මෙන්න මේ කරදර ටික තමන්ට මහා දුකක් ගෙන දෙනවා. පින්නතුනි මෙන්න මෙතන තමයි අප ප්‍රධාන වශයෙන් ශ්‍රද්ධාවෙන් විශ්වාස කළ යුතු ස්ථානය. මේකට තමයි ශ්‍රද්ධාවේ මූලික අවස්ථාව කියලා කියන්නේ. සද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ මෙන්න මෙතන පින්නතුනි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාස කරනවා කියන්නේ මෙන්න මෙතෙන්ට. අන්න එහෙනම් පින්නතුනි බලන්න අපේ යමක් කරනකොට කියනකොට නිතරම තමන් බුදුන් සරණ ගිහිපු කෙනෙක් නම් තමන් බලන්න තමන්ගේ හිත මේ වෙලාවේ ලෝභයෙන්ද තියෙන්නේ ද්වේෂයෙන්ද තියෙන්නේ? තමන්ගේ හිත මේ වෙලාවේ පරිත්‍යාග සීලයෙන්ද තියෙන්නේ මෛත්‍රියෙන්ද තියෙන්නේ කියලා බලන්න. යම් කිසි අවස්ථාවක හිත අපිරිසුදු නම් ලෝභ දේශ දෙකෙන් තමන්ට මොකද වෙන්නේ? තමන්ට ජීවිතේ දුකයි එන්නේ. තමන්ගේ හිතේ ලස්සනකම නැති වෙලා. තමන් යම් කිසි වෙලාවක හිත පිරිසිදුව නම් ඉන්නේ යමක් කරන්න කියන හිත පිරිසිදුව නම් අන්න ඒ වෙලාවට තමන්ට එන ජීවිතේ සතුට. එතකොට ඔබේ හිත හරි ලස්සනයි. අන්නේ හිතේ ලස්සන කලින්ම මුලින්ම දැනෙන තමන්ට තමන්ට ජීවිතයේ සතුට ලැබෙනවා. එතකොට තමන්ගේ ජීවිතයේ වටිනාකම වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි අර මෛත්‍රී සහගත පරිත්‍යාගශීලී සිත පින්නතුනි ඔබ විතරක් නෙවෙයි සිත් බලන්න පුළුවන් දෙවිවරු බ්‍රහ්මිය ඔබ දිහා බලනවා. මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති කියලා කියනවා. අපේ හිතේ මෛත්‍රී ආදී කුසල චේතනා දිනු වෙනකොට අපට මිනිසුත් ප්‍රිය වෙනවා දෙවියනුත් ප්‍රිය වෙනවා. ඒ නිසා බලන්න අපේ හිත ගැන බලන්න පුළුවන් අය අප දිහා බලාගෙන ඉන්නේ. ඒ නිසා අපි හොඳට සැලකිලිමත් වෙනවා අපේ හිත ගැන. හිතට අකුසල සිතුවිල්ලක් නොවන විදියට හිත ලස්සන මලක් වගේ කොයි වෙලෙත් තියාගන්නට ඕන. අන්නේ හිත ලස්සනට තියෙන ප්‍රධානතම පින්කම් තුනක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. දානමයම් පුණ්‍යකිරියවත්තු, සීලමයම් පුණ්‍යකිරියවත්තු, භාවනාමයම් පුණ්‍යකිරියවත්තු කියන. අප යමක් අනිත්‍යය කිරිය පරිත්‍යාග සීලය වෙනවා නම් ඒක පින්නතුනි හිත ලස්සන කරන දෙයක්. ඒක දානයක්. අප නිතරම කායික වාචික සංවරයෙන් ඉන්නවා නම් ඒක තමන්ගේ හිත ලස්සන කරන දෙයක්. තමන් නිතර අනිත්‍යය කෙරෙහි සුවපත් වෙත්වා කියන හැඟීමෙන් ඉන්නවා නම් ඒක හිත ලස්සන කරන දෙයක්. පින්නතුනි මෙන්න මේ ක්‍රම තුන තමයි හිත ලස්සන කරන ක්‍රම. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දානයත් සමචරියාවත් නැත්නම් කායික වාචික සංවරයත් මෙත්ත චිත්තං මෛත්‍රී භාවනාවත් මෙන්න මේ තුන පින්නතුනේ දිනෙන් දින තමන් දිනු කරගන්න. ඔබ ඇත්තටම ඔබට ආදරේ නම් මෙන්න මේ තුنين ඔබ දිනපතාම දිනු වෙන උත්සාහ කරන්න. දානමය පින්කම් ගැන ධර්මයේ සඳහන් වෙනවා විවිධ ආකාරයෙන් මේ දාණය පුරුදු කරන්න පුළුවන්. අන්න දෝ බල දෝ හෝති වන්න දෝ හෝති වත්ත දෝ යාන දෝ සුක දෝ හෝති දීප දෝ හෝති චක්කු දෝ සෝච සම්බද දෝ හෝති යෝ දදාති උපස්සයම් අමතං දදෝච සෝ හෝති යෝ ධම්ම මනුසාසති. අන්න දෝ බල දෝ හෝති යම් කිසි කෙනෙක් ආහාර දෙනවා නම් එයා බලය දුන්නා වගේ. වන්න දෝ හෝති වත්ත දෝ යම් කිසි කෙනෙක් වස්ත්‍ර දෙනවා නම් එයා ශරීරයේ පැහැපත් බව දුන්නා වගේ. ඒ වගේම යාන දෝ සුඛ දෝ හෝති කිසියම් කෙනෙක් කණිත්යට ගමන් පාසුව සලසනවා නම් ඒක සැපය දුන්නා වගේ. දීප දෝ හෝති චක්කු දෝ ආලෝක පූජාවන් සිද කරනවා නම් ඇස් දන් දුන්නා වගේ කියලා. සෝජ සම්බද දෝ හෝති යෝදදාති උපස්සයම් යම් කිසි කෙනෙක් නිවසක් හදන්න උදව් කරනවා නම් එයා සියල්ලම දුන්නා වගේ කියලා. අමතං දදෝජ සෝ හෝති යෝ ධම්ම මනුසාසති යම් කිසි කෙනෙක් දහම් පදයකින් අනුග්‍රහයක් කරා නම් ධර්ම දානමේ පින්කමක් කළා නම් ඒක සලකන්නේ පින්නතුනේ අමෘතය දුන්නා වගේ කියලා. ඒ නිසා ආහාර පාන දීම, ඇඳුම් පැළඳුම් දීම, ආලෝක පූජාව, ගමනාගමන පහසුකම් සැලසීම, නිවෙස් තනා දීම සහ ධර්ම දාන මේ වශයෙන් අපට නොඑක ආකාරයෙන් මේ දාණය පුහුණු කරන්න පුළුවන්. අපේ බෝසත්යන් වහන්සේ මේ දාණය දාන පාරමිතා විදියට භෞතික දේවල් වලින් මේක පූජා කළා. ඒ වගේම උපපාරමිතා කියන විදියට තමගේ ශාරීරික අංග ප්‍රත්‍ය පරිත්‍යාගයෙන් දන් දුන්නා. පරමර්ථ පාරමිතා විදියට ජීවිත පරිත්‍යාගයෙන්ුත් මේ දාණය පුහුණු කළා තියෙනවා. ඒ නිසා අපේ බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වයේ සමරණ මේ දවසේ පින්තුනේ අපත් මේ සිද කරන දානමේ පින්කම් වඩ වඩාත්ම ශක්තිමත්ව කරන්න තමට නිතර දන් දෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ අනිත් කෙනෙක් දානයක් දෙනකොට සාදුකාරයකින් හරි ඒකට සම්මාදම් වෙන්න. සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න. අනිත් අතින් තමන්ට අද දවසේ මේ දුෂ්කරතා නිසා දාන දෙන්න බැරි වෙන්න පුළුවන්. තමන් අතීතයේදීම දානමේ පින්කම් ඇති. අන්නේ දේවල් නැවත නැවත සිහිපත් කරලා ඒකෙන් හිත සමාධිමත් කරගන්න ඒකට කියනවා ඡාගානුසති භාවනාව කියලා. එතකොට පින්නතුනේ මෙන්න මේ දානමය පින්කම තමන්ගේ හිත ලස්සන කරන දෙයක්, තමන්ගේ හිතේ සතුට වැඩි කරන දෙයක්. පීති මුදාරං වින්දති දාතා කියලා සඳහන් කරනවා. යම් කිසි කෙනෙකුට දෙයක් පරිත්‍යාග කරන කෙනා උදාර වූ ප්‍රීතියක් විඳිනවා කියලා. පින්නතුනේ අපි ජීවිතේ හැමදේම කරන්නේ සතුට බලාපොරොත්තු වෙමින්. අන්නේ සතුට පින්නතුනේ තාම සුළු දෙයින් ඉඳන් ලබන ආකාරය අපට ධර්මානුකූලව අපට තේරුම් ගන්න පුළුවන්. ඔබේ නිවසේ පින්නතුනි. ඔබේ නිවසේ ඉන්න අම්මට තාත්තට හොඳින් සලකන්න. කුඩා කාලෙත් ඒ අය කරන වැඩ කටයුතු වලට, ඒ අය ඇඳුම් පැළඳුම් සෝදා දීමෙන්, ගෙදර දොර පිරිසිදු කිරීම වශයෙන් එයට උදව්වක් කරන්න. ඒක තමන්ට සතුට වැඩි වෙන කාරණයක්. ඒ වගේම එයා ටිකෙන් ටික වියපත් වෙනකොට අම්මට තාත්තට හොඳට සලකන්න. ඒක තමයි ජීවිත ආශිර්වාදය. සතුට වැඩි වෙන කාරණයක්. බුදුහාඳුර දේශනා කරනවා සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා කියලා. අම්මට සලකනවා නම් තාත්තට සලකනවා නම් ඒක තමන්ට සැපත ලැබෙන දෙයක් කියලා. එනිසා පන්සලේ හාමුදුරන් දන් දෙන්න කලින් ගෙදරින් තමගේ අම්මට තාත්තට සලකන්නේ පින්නතුනි. එයා ගැඩුපාඩු තියෙන්න පුළුවන් ඒකට අපිට කමන්නේ. තමන් දරුවන් ඉදිරියට තමන් උපරිම ඒ දෙන්නාට තමන්ගේ දෑතින්ම සලකන්නේ යා ජීවත් වෙන කාලේ. ඒක ඊටාම් වටිනා දෙයක්. ඊළඟට පින්නතුනි ගෙදර සතා සිව්පා වැති කරනවා නම් ඒ සතුන්ට නිසි වේලාවට කෑම ටිකක් දෙන්න. අනිත් දේ තමයි පින්නතුනි ගෙදර තමන්ට සතුට ලැබෙන දයක් තමන්ගේ වත්තේ නිතරම පේන්නට ඕන. ඒ මොනවද? ඒ තමයි තමන් හිටවපු මල් ගහක් තමන්ට පේන ගෙදර වත්තේ තියෙන්න ඕන. පිච්ච මල් පැලයක් හරි සමන් පිච්ච ගැට පිච්ච ආදී වශයෙන් තියෙනවා, සේපාලික මල් තියෙනවා. ඒ වගේ සුවඳ හමන මල් ගහක්, රෝස මල් ගහක් වෙන්න පුළුවන්. තමන්ගේ නිවසේ තමන්ට නිතර ගෙදරට එළියට බහිනකොට තමන්ගේ හිත සතුටු වෙන විදිහේ මල් ගහක් තමන්ට පේන තියෙන්න ඕන. ඒ වගේම පින්නතුනි තමන් හිටවපු ගහක ගෙඩි තමන්ට නිතර පේන්නට ඕන. තමන් හිටවපු පොල් පැලයක්, තැඹිලි පැලයක්, අඹ ගහක්, ජම්බු ගහක්, රබුටන් ගහක්, අවුරුද්දේ කොයි මොහොතක හරි ගෙඩි තියෙන ගහක් තමන්ගේ අතින් හිටවපු ගහක් තමන්ගේ වත්තේ තියෙන්නට ඕන. තමන් ඇත්තටම සතුට වැඩි කරගන්න කැමති නම්. දැන් මේ පින්නතුන් අද බණහනවනේ නාගරුක් ආරාමේ පින්නතුන්. ඉතින් මේ ස්වාමින් වහන්සේලා හිටවපු ගසුත් ඔය වත්තේ තියෙනවා. දැන් මේ කාලේ සමහරට අඹ ගෙඩිත් ඇති. මේ වෙලාවේ තැඹිලි ගෙඩි, පොල් ගෙඩිත් ඇති සමහර ගස්වල. ඉතින් ඒ ස්වාමින් වහන්සේ කෙනෙක් එක හිටවල තියෙනවා නම් ඒ ස්වාමින් වහන්සේට ඒ ගැන හිතනකොට ලොකු සතුටක් ඇති වෙනවා. අනේ ඒ ගහෙන් යම්කිසි කෙනෙක් කුසගෙන නිවා ගන්නව නේද? ඇලේන්න කුරුල්ලු ඇවිල්ලා අඹ ගෙඩි කනවා, ජම්බු ගෙඩි කනවා නේද කියලා දැක්කාම කොච්චර සතුටක්ද බලන්න පින්නතුනි. පින්නතුනි අපි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ හුඟක් ඉහළින් විභාග සමත් වෙලා උපාධි අරගෙන ලොකු වාහනයක් අරගෙන මාසෙට ලොකු පඩියක් ගත්තාම සතුට ලැබෙන කියලා නේද? පින්නතුනි තමන්ගේ ගෙදරට එළියට බහිනකොටම තමන්ට සතුට ලැබෙන දේවල් තමන්ගේ ගෙදර වත්තේ තියෙන්නට ඕන. ඒ වගේම පින්නතුනි තමන්ගේ ගෙදර ඉස්සරහා පාර ලස්සනට සුද්ධ කරලා තියන්න. හැමදාම අඩුම වශයෙන් දවසට විනාඩි 10ක්වත් තමන්ගේ ගෙදර ඉදිරිපිට පාර සුද්ධ කරන්න වෙන් කරන්න. හුඟා කැලේ වැවෙනකන් ඉන්න එපා. මාස ගණන් ගොඩ ගැහෙනකන්, වල් පැල හැදෙනකන් ඉන්න එපා. දිනපතාම ගිහිල්ලා ඒ වැඩෙන වල් පැල තමන් අතින් හරිවත් කරන්න. වැඩට යන කලින්, ඉස්කෝලේ යන කලින් දරුවන්ට ගෙදරයිට පුරුදු කරන්න එක. ඒක පින්නතුනේ හරි ලස්සන දෙයක්. තමන් ඒ ගැන බලනකොට තමන්ට හරි සතුටුයි. තමන්ගේ ගෙදර ඉස්සරහා කානුව හොඳට සුද්ධ කරලා තියන්න. තමන්ගේ ගෙදර ඉස්සරහා කැඩිලා තියෙනවා නම් පස් ටිකක් දාලා හදලා තියන්න ඒක. ඔබේ ගෙදර ඉස්සරහින් යනා යන්නේ අනේ මේ ගෙදර ඉන්න හොඳ අම්මා තාත්තගේ දරුවෝ කියලා ඔබට ආශිර්වාද කළා තමයි ගෙදර ළඟ යන්නේ. ගෙදර ඉස්සරහා අපිරිසුදු නම් පාර කැඩිලා නම් ඉතින් ඒ පාරේ යන අය ඔබ ගැන අප්‍රසාදයෙන් යන්නේ නේද? එතකොට ඔබේ ජීවිතයත් එක බලපානවා. එහෙම කරන්න එපා. ඒ නිසා ඔබේ ගෙදර ඉස්සරහින් ඇතැමිට දවසට 5 දිනක්, 10 දිනක්, 100 දිනක්, 500 දිනක් එහාට මෙහාට යන අය ඉන්න පිනතුනි. බලන්නේ යන හැම දෙනාම ඔබ ගැන කොච්චර ප්‍රසාදයෙන්ද යන්නේ. ඔබේ ගෙදර ඉස්සරහා ලස්සනට පිරිසිදුව තියෙනවා නම් මෙන්න පිනතුනේ සතුට ලබන ක්‍රමේ. ඔබේ ඇඳුම ලස්සනට තිබුණොතින් ඔබට විතරයි සමට ඒකේ සතුට තියෙන්නේ. නමුත් ඔබේ ගෙදර ඉස්සරහා පාර ලස්සනට සුද්ධ කළා පුළුවන් නම් පාරට බාධාවක් නැවෙන විදිහට මල ගහකුත් හිටවල තියෙනවා නම් ඒ අය කොච්චර සතුටෙන්ද බලන්න පාර ළඟ යන්නේ නේද? කී දෙනෙක් නම් සතුට වෙනවද බලන්න. පින්නොතින මෙන්න මෙතන ඉඳන් තමයි තමන්ගේ ජීවිතයේ සතුට වැඩි කරගන්න ක්‍රමය අපි හදාගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි පින්නොතුනි තමන් ඉගෙන ගන්න කාලේ නම් ඒ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න අනිත් කෙනාට උදව්වක් කරන්න. ඒ ඉගෙන ගන්න කෙනාට උදව් කරන්න අම්මලත් ඒක කරන්න ඕන. ඔබේ දරුවා දිනු වෙනව කැමති නම් ඔබේ දරුවාගේම වයසේ තවත් දරුවෙකුට පුළුවන් නම් උදව් කරන්න. එතකොට ඔබේ දරුවා ඉක්මනටම දිනු වෙනවා. ඔබේ වයසේ ඉන්න අනිත් දරුවෙකුගේ දියුණුවට ඔබ බාධා කළා කියන්නේ මොකද්ද? අකමැති වුණා කියන්නේ මොකද්ද? ඊර්ෂ්‍යා කළා කියන්නේ මොකද්ද? හරියට එක කාසියක එක පැත්තක් තලනකොට මොකද්ද වෙන්නේ? අනිත් පැත්තත් තැලෙනවා. ඒ නිසා ඔබේ වයසේ වෙනත් දරුවෙකුට ඔබ ඊර්ෂ්‍යා කරා කියලා කියන්නේ වෙනත් දරුවෙක්ගේ හිත තැළුවා කියලා කියන්නේ මොකද්ද? අනිත් පැත්තෙන් ඔබේ දරුවාගේ හිත කර්මානුරූපව තැළෙන මට්ටමට ඇවිල්ලා. අනිත් දරුවෙකුට යහපත කළා කියන්නේ මොකද්ද? ඔබේ දරුවාටත් යහපත සතුට සැනසීම දිනුව උනා කියන එක. ඒ නිසා මේක පින්නතුනේ හොඳට මතක තියාගන්න. ඔබේ දරුවාගේ දිනුව කැමතිනම් ඒ දරුවාගේම වයසින තවත් දරුවෙකුට උදව් කරන්න. ඒ වගේම ඉගෙන ගන්න කෙනා තමා සමත් වෙන විභාගයට සමගාමීව ඒ විභාගයේම සමත් වෙන අනිත්යට පුළුවන් තරම් උදව් කරලා තියන්න. මේක තමයි තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට හේතුව. ඒ වගේම පින්නතුනේ තමන් විශේෂයෙන්ම තමා රැකියාව කරන කෙනෙක් නම් ඒ රැකියා කරන ස්ථානයේ තමන්ගේ රැකියාවෙන් සේවය ලබා ගන්න එන අයට නීතියට අනුව කරන්න පුළුවන් උපරිම සේවාව ඔබ කරන්න. ඔබ ඇඳ පැළඳගෙන කාර්යාලයට යනවා වගේ තමයි ඇතැමිට බොහෝ ඈත ප්‍රදේශවල ඉඳලා ඔබේ කාර්යාලයට එනවා සේවය සපයා ගන්න අය. අන්නේ අය එන්නේ පින්නතුනේ ඇතැමිට නිවාඩු දාලා එන්නේ. දරුවෝ ටික වෙනත් ගෙදරක තියලා එන්නේ. රැයට වෙනකම්ම කෑම ටිකක් තුවෙනා යනකොට රැය වෙනවා. එහෙම කෙනෙක් තමයි ඔබේ කාර්යාලයට ඔබෙන් සේවය ගන්න එන්නේ. ඒ එන අය පින්නතුනේ රස්සියාදු කරන්න එපා. ඒක ලොකු පාපයක්. ඔබ ඇතැමිට විස්රාම ගිහපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ දරුවා රැකියාවට යනවා නම් දරුවටත් මේක කියන්න ඔබ ගෙදර ගිහිල්ලා අදම. දුවේ පුතේ ඔෆිස් එකට එන අයට හොඳට සලකන්න. හොඳට උදව් කරලා යවන්න. මොනවා හරි ලිපි ලේඛනවල අඩුවක් තියෙනවා නම් එක දවසෙම කියන්න ඔක්කොම ඊළඟ දවසේ එනකොට ගේන්න තියෙන දේවල්. කොලයක ලියලා දෙන්න කියන්න. නැත්නම් ඒ වගේ කොල මුද්‍රණය කළම තියාගන්න. ඒ ටික ඔක්කොම මෙන්න මේ දේවල් ඊළඟ දවසේ අනිවාර්යයෙන්ම ගේන්න කියලා එකක් නෑරම කියන්න පින්නතුනි. ඇතැම්මිට ලිපි ලේඛන පහක් ඕන, අද දෙකක් ගේන්නේ කියනවා, ඒ දෙක අරන් ආවට පස්සේ හෙට කියනවා තව තුනක් ඕනේ කියලා. එහෙම එම පින්නතුනි දවස් ගාන රස්සිය අඩු කරන්න ඉන්නවනේ. කවදාවත් එහෙම කරන්න එපා පින්නතුනි. ඒක ලොකු පාප කර්මයක්. එහෙම කරනකොට ඔබේ වැඩත් බාධා වෙනවා. ඒකෙන් අවසාන වශයෙන් ඔබේ දරුවන්ට ඥාතින්ට කරදරෙන්නේ. එහෙම කරන්න එපා. අකුසල කර්ම කරගන්න එපා. එන අයට මෛත්‍රියෙන් සලකන්න. ඈ ඒ වගේ හොඳට සලකන අපේ කාර්යාලවල ඉන්නවා අපි දන්නවා. නමුත් අඩුපාඩුවක් වෙන කෙනෙක් ඉන්නවා නම් හැකිතාක් ඉක්මනින් ඒව හදාගන්න. ඒව මහා පින්කම් පින්නතුනි. ඒ නිසා මෛත්‍රී සාගතව තමන් සිල්වත් ඉඳගෙන තමන් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා තමන්ගේ හිත ලස්සන වෙන විදිහේ වැඩ කටයුතු ටිකක් නිතර කරමින් මේ තමන්ගේ ජීවිතේ වඩා වඩා ආත්ම සාර්ථක කරගන්න මේ උතුම් පොහොය දිනේ ඔබ අදිස්ථාන කරගන්න. ධර්මදේශනයේ මුල් කොටස අපි ආරම්භ කරන කලින් අවසන් කරන කලින් අපි බලාපොරොත්තු වෙනවා ටික වේලාවක් බුදුගුණ භාවනාව සිදු කරන්න. අප සරණ ගියේ අපේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් හිත දිනු කර බුත්තමයන් වහන්සේ. උන්වහන්සේ ගැන හිතන මොහොතත් අපේ හිතට ලොකු සතුටක් නේද පින්නතුනි. උන්වහන්සේ පටාචාරාව කිසා ගෞතම වෙණියට පිහිට වෙච්ච හැටි, අඟුලිමාල අර මහානතුරින් බේරපු හැටි, මෙයට පිහිට වෙච්ච හැටි, ඒ දුකේ මුදවපු ආකාරය, සුනිත සෝපාක වෙණියට පිහිට වෙච්ච හැටි, දිවි ලෝකෙ ගිහිලා බණ දේශනා කරපු හැටි, බිමිසාර රජතුමා කුසල රජතුමා වැනියට ධර්ම දේශනා කරපු හැටි, රට්ටපාල සැරියුත් මුගලන් ආදී අයට පස්වක මහණුට ධර්ම දේශනා කරලා මේ නිවන් මඟ පහදා දීපු හැටි, මහා සැඩපරස පුද්ගලයන් නාලාගිරිය තාවැනි සත්තු දමනය කරපු හැටි, උන්වහන්සේට තිබුණා වූ ඉදිවිදාදී ඥාන, සර්වත සාඥානි යමක මහා ප්‍රාතිහාරය ආදී ඒ සඳහා සාධාරණ ඥාන. මෙන්න මේ ගැන මොහොතක් හරි හිතමු පින්නතුනි. ඒ හිතන මොහොත, බුදුගුණ වඩන මොහොත, බුද්ධහනුස්සතිය අපේ හදමඩල බුදුමැදුරක් වෙන අවස්ථාවක්. ඒ නිසා දැන් ඔබ ඉන්න ඉරියව්ව හොඳට සෑහළු කරගෙන අපි ටික වේලාවක් දැන් බුදුගුණ වඩන්නට සූදානම් වෙමු. ඒ සඳහා සූදානම් වෙන්න. හොඳයි පිනතුන ඔබේ අතපය හොඳට දිග ඇරලා පහසු විදියට ටිකක් සෑහළු කරගෙන නැවත අපි හොඳට අතපය පිළිවෙලට තියාගෙන අර්ධ පරියංගෙන් හෝ නැත්තං එරමිනිය ගොතාගෙන හොඳට ශරීරය සැහැල්ලු කරගෙන අපි දැන් ටික වේලාවක් බුදුගුණ වඩන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඔබේ වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරය හොඳට ඍජුව සැහැල්ලුවෙන් කෙලින් තියන්න. හොඳට උස්මක් ඉහළට අරගෙන ටික වේලාවක් තියාගෙන ඉඳලා පල්ලෙහාට යොමු කරමු. නැවත හොඳට උස්මක් ඉහළට අරගෙන ටික වේලාවක් තියලා අපි පහළට දාමු. දැන් ඔබ ඉන්න ඉරියව්ව ගැන හොඳට සිහිපත් කරන්න. ඔබේ හිසේ පටන් පාදාන්තය දක්වා තමයි ඉරියව්ව ගැන හොඳට සතිමත් වෙන්න. දැන් ඔබේ විවිධ අරමුණු කරා යන හිත නාසය ආශ්‍රිතව තියාගන්න. නාසය ආශ්‍රිතව හිත පිහිටුවාගෙන දැන් අපි හැමදෙනාම බුදුහාඳුරු ගැන සිහිපත් කරමු. බුදුහාඳුරු මහා ප්‍රඥාවෙන් මහා කරුණාවෙන් තමන් වහන්සේගේ හිත ඉහළටම දිනු කරපු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ අරහං ගුණෙන් යුක්තයි. සියලු කෙලෙසුන්ගෙන් දුර වෙලා ලෝවැසියන්ගේ සියලු පුද පූජාවන් වලට සුදුස්සෙක් වුණා. මෙන්න මේ ගුණයට අපි කියනවා අරහං කියලා. අරහං අරහං අරහං අරහං අරහං අරහං මා සරණ ගියේ මගේ සාස්ෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපස වැඩ සිටිනවා. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. කිසිදු ගුරුවරයෙක්ගේ උපදෙසක් නැතුව උන්වහන්සේගේම අවබෝධයෙන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. උන්වහන්සේගේ මේ අවබෝධයට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ හොඳට හිත සැහැල්ලු කරගෙන, කය සැහැල්ලු කරගෙන බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරිපිට වැඩ සිටිනවා කියන හැඟීමෙන්ම අප මේ බුදු ගුණ සිහිපත් කරමු. බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. උන්වහන්සේ විපස්සනා ඥාන ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් සහ සීලය ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. අන්න ඒ නිසා අපි උන්වහන්සේට විද්‍යාචරණ සම්පන්න කියලා කියනවා. විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ අරහං අරහං අරහං අරහං අරහං. අරහං නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය. ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය. සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය. භව සැනසිල්ල හිමිගත් මග ගැනීමය. සාදු සාදු සාදු. හොඳයි සැදැහැවත් පින්තුනි, බුදුරජාණන් වහන්සේ තුළ පැවති නවාරහදී බුදුගුණ අතුරින් බුදුගුණ කිහිපයක් අප සිහිපත් කරපු අවස්ථාව. අපේ විසිරලා තියෙන හිත එක අරමුණක පවත්වා ගනිමින් අපේ හිතේ කුසලයේ දියුණු කරගත්තු අවස්ථාව. බලන්න පින්නතුනි, අප දිනකට ටික වේලාවක් හරි අපට එක බුදු ගුණයක් හරි සිහිපත් කරන්න පුළුවන් නම් අපේ හිතට කොයිතරම් සැනසීමක් ලැබෙනවද කියලා. ඒ කාලේ ටිකෙන් ටික වැඩි කරගත්තොත් අපට පින්නතුනි මහා පුණ්‍ය ගංගාවක් රැස් කළා වගේ අපේ හිතේ සතුට දිනු වෙනවා. අද අප විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ සිහි කරන දවස පින්නතුනි. මුලින් සඳහන් කළ ආකාරයට බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානතම බලාපොරොත්තුව වුණේ අපේ ජීවිතයේ සතුට දිනෙන් දින වැඩි කරලීම. අන්නේ සතුට තීරණය කරන ප්‍රධානතම සාධකයක් තමයි අපේ හිත පිරිසුදු වීම. හිතේ තියෙන දැඩි ලෝභයත්, ද්වේෂය, මාන්නය, ඊර්ෂ්‍යාව ආදී මෙන්න මේ අකුසල විතක්ක ටිකෙන් ටික දුරු කර ගැනීම. එතකොට පිනොතින් අන්නේ දුරු කරගන්න ක්‍රමය තමයි අපි ඊටාම සරලව මුලින්ම සඳහන් කළේ. අපි කිව්වේ ඒකේ ආරම්භක පියවරක් තමයි අපේ අමඩ තාතර සැලකීම. ඇතැම් විට පින්නතුනි අපි අමඩ තාතර සලකන්න උත්සාහ කළත් සමහර වෙලාවලදී අමඩ තාතලේ දේ ලබන්න පින් නැති අවස්ථා තියෙනවා. අපිට ඉතින් ඒකට නම් කරන්න දෙයක් නැහැ. නමුත් ඒ පින් තිය නැත්තන්ට ඒ ටික ලබා ගන්න හැකියාව තියෙන වෙලාවට අපි ඒක ලබා දෙන්නට ඕන. ඒකේ ඇත්තන්ට කෘතවේදීත්වයේ දැක්වීමක් වගේම අපට අපේ ජීවිතයේ සතුට ලබන්නත් හේතුවක් වෙනවා. අනිත් දේ තමයි පින්නතුනි, ඔබ කුඩා අය තරුණ අවසින් හිටියත් ඔබට ටිකෙන් ටික වියපත් වෙනවා, ඔබට දරුවෝ ලැබෙනවා. එතකොට ඔබට දරුවෝ ලැබෙන දවසේදී ඔබේ දරුවන් ඔබ දිහා හොඳට බලාගෙන ඉන්නේ. අම්ම තාත්තා දෙන්න ආච්චිට සීට සලකන්නේ කොහොමද කියලා හොඳට බලාගෙන ඉන්නේ. පින්නතුන් බොහෝ විට හිතන් ඉන්නේ දරුවාට හොඳට ඉගැන්වුවාම සැලකුවාම දරුවෝ ඔබට සලකයි කියලා නේද? එහෙම සලකන්නේ නැහැ පින්නතුනි. ඔබේ දරුවන් ඔබට සලකන්නේ ඔබ ඔබේ දෙමෝපියන්ට සලකපු ආකාරයට. මේක පින්නතුනි අමතක කරන්න එපා. අමතක වෙනවා නම් කොහරි ලියලා තියාගන්න. මට මාගේ දරුවන් සලකන්නේ මා මාගේ දෙමෝපියන්ට සලකපු ප්‍රමාණය අනුවයි කියලා. අන්නේ නිසා පින්නතුනි තමන්ගේ සතුට දිනු වෙන විතරක් නෙවෙයි, තමන් අවසාන කාලයේ තමන්ට දරුවෝ නොහිටියත් කොහෙන් හරි තමන්ට සැලකිලි ලැබෙනවා තමන් නිසි කලට තමන්ගේ අමඩ තාත්තට සලකලා තිබෙනවා. ඒ නිසා ජීවිතයේ සතුට ලබන මාවතෙහි පළවෙනි පියවර තමයි තමගේ අම්මා තාත්තා හොඳට රැක බලා ගන්න, හොඳට ආදරෙන් සලකන්න. යට කෑම ටික වෙලා අත් දෙකෙන්ම දෙන්න, වතුර ටික, තේ වතුර ටික අතින්ම දෙන්න, එයාට ඒක මෛත්‍රියෙන්ම දෙන්න. අනිත් දේ තමයි තමන් ගෙදරදී කෑම බීම උයනවනම්, ගෙදරට මිල මුදල් උපයනවනම්, ගෙදරට ආහාර පාන ගේනවනම්, ඒ වෙලාවට හිතන්න තමන් මේ ගෙදර අය වෙනුවෙන් දානයක් දෙනවා කියන හැඟීමෙන් මේක කරන්න. එතකොට යුතුයකමක් කරා විතරක් නෙවෙයි, ඒකත් පින්කමක් වෙනවා. ඒකත් තමන් සතුට ලබන දෙයක් බවට පත් වෙනවා. අනිත් දේ තමයි පින්නතුණි අප සඳහන් කළා, ගෙදර වත්ති පිටියේ තමන් හිටවපු ගහක් මල් හැදෙන, කොළ හැදෙන, ගෙඩි හැදෙන, නිතර ප්‍රතිඵල ඵල ලබා දෙන ගස් කොළන් තමන්ගේ වත්තේ තමන්ගේ දෑතින් හිටවල තියෙනට ඕන. ඒක තමන්ට සතුට වැඩෙන දෙයක්. ඒ විතරක් නෙවෙයි පින්නතුණි, සතුට දෙගුණ තිගුණ කරගන්න ක්‍රමයක්ත් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ඔබේ ගෙදර වත්තේ ලස්සනටම තියෙන මල් ගස්, පළතුරු ගස්, අන්න ඒ જાතියේ ගස් වැල් ටිකක් තමන්ගේ ගමේ ඉන්න අනිත් ඈටත් දෙන්න. පැලගෙනත් දෙන්න අනිත් ඈටත්. මල් පැල, අඹ පැල, රබුටම් පැල, ජම්බු පැල, අලිගැට පේර, දොඩම් පැල, මේවා අනිත් ඈටත් අඩුම ගානේ ගෙවල් දෙකකට හරි උදව් කරන්න ඔබ. එතකොට පින්නොතනේ ඔබේ ගහේ ගෙඩි හැදෙනවත් එක්කම අසල්ලාසි ගෙදරකත් ගෙඩි හැදෙනකොට ඔබට තවත් සතුට වැඩි වෙනවා. ඔබේ ගෙදරේ ගහේ පළදා වැඩි වෙනත් ඒක ආශිර්වාදයක් වෙනවා. අනිත් ඈගේ ගෙවල් ගස්වලට ගෙඩි හැදෙනකොට හිතේ වෙනසක් ඇති කරගන්න එපා. එතකොට ඔබේ ගෙදර ගෙඩි ටික, ගස් ටික, ගෙඩි ටික කලින්ම වැටෙනවා ඇතැම්මිට. ඇතැම්මිට ගෙඩි හැදෙන්නෙත් නැහැ. ඒ නිසා ඔබේ වත්තේ පළදා වැඩි කරගන්න කැමති නම් ඔබ කැමති ගස් කොළන් අනිත් ගෙවල් වලටත් එකක් දෙකක් හරි දෙන්න. ඒ වගේම ඔබ නිරෝගී වෙන්න කැමති නම් අනිත් අසනීප වෙච්ච අයට උදව් කරන්න. ඉස්පිරිතාලේ කෙනෙක් කියනවා නම් කෑම ටිකක් උයලා දෙන්න, පුළුවන් නම් දවසක් ගිහිල්ලා එයාගේ ළඟ දවසක් ඉන්න ඔබට පහසු විදියට. මේ වගේ දේවල් කරන්න පින්නතුණි. මේව තමයි සතුට ලැබෙන ක්‍රම. ඒ වගේම ඔබ මාසෙකට ඔබේ නිවසට බඩු ගේනකොට ඔබට පුළුවන් කමක් තියෙනවා නම් වෙනත් දුප්පත්ම ගෙදරකට පොඩියට හරි උදව්වක් කරන. ඔබේ දරුවට පාසල් පොට්ටික අරද්දෙන ගමන් ඔබට හැකියාවක් තියෙනවා නම් පොතකුයි පෑනකුයි පැන්සලකුයි හරි තවත් දරුවෙකුටත් අරන් දෙන්න. මෙන්න ඔබේ සතුට වැඩි වෙන ක්‍රමය. පීති මුදාරං වින්දති දාතා කියන්නේ මේකයි. සතුට ලබනවා දන් දෙන තැනැත්තා කියලා. ඒ වගේම පින්වතුනි පොදු ස්ථානවලට උදව් කරන්න. තමන්ගේ ගමේ තියෙන ප්‍රතිමා වහන්සේ තියෙන තැන වෙන්න පුළුවන්. ගමේ සමිතිය, සමාජ ශාලාව තියෙන තැන වෙන්න පුළුවන්. ඒ වගේම පොදු ස්ථානයක් වෙන්න පුළුවන්. විහාරස්ථාන වෙන්න පුළුවන්. බෝධින වහන්සේ වැඩ සිටින තැන වෙන්න පුළුවන්. ඒ තැන්වලට සතියට දවසක් පින්නතුණි ගිහිල්ලා ඔබ ශ්‍රමයෙන් උදව්වක් වෙන්න. අඩුම වශයෙන් මාසයකට සැරයක්වත් ඒ තැන්වලට ගිහිල්ලා ඔබ ඔබේ ශ්‍රමයෙන් ඒ තැන් පිරිසුදු කරන්න. ඒ වගේම ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබ කම්කරුවෙක් වෙන්න පුළුවන්, වඩු වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්, මේසන් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්, ත්‍රිවිල් රතියක් හදවන කෙනෙක් වෙන්න පුළුවන්, වෙනත් රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මාසයකට සැරයක් හරි වෙනත් කෙනෙක් වෙනුවෙන් ඔබ නොමිලේ සේවය සපයන්. මේත් එක්ක ඔබ ගැන ලොකු ගෞරවයක්, විශ්වාසයක්, ආදරයක් තමන්ට ඇති වෙනවා. ඒ නිසා පින්නතින ඔබ ගමක ඉන්න කෙනෙක් නම් ඔබ ගැන අනිත් අයගේ ප්‍රසාදයක් තියෙනට ඕන. අහවල් වඩු වැඩ කරන කෙනා අනේ මිනිසුන්ට උදව් කරනවා. අසවල් මේසන් වාසුනහි දුප්පත් කෙනෙක් වෙනුවෙන් දවසක් වැඩ කළ දුන්නා. අහවල් ඉස්පිරිතාලේ වැඩ කරන නර්ස් නෝනානේ හරි කරුණාවන්තයි. අපේ අම්මා ළඩ වෙලින දවසේ ඇවිල්ලා අපිව බැලුවා. අහවල් කාර්යාලයේ වැඩ කරන කෙනා හරිම හොඳයි. අපි කාර්යාලයට ගිහිපු වෙලায় අපට ඒ වැඩේ කළ දුන්නා. ඇතැමිට කාර්යාලයට නොගිහිල්ලා මේ වැඩේ කරගන්න උදව් කළා. පින්නොතනි, ඔබ කිසියම් රැකියාවක් කටයුත්තක් ගමේ කරනවා නම් ඔබ ගැන විශේෂ ප්‍රසාදයක් ගමේ අය කෙරෙහි තියෙන්නට ඕන. ගමේ අය ඔබ ගැන විශ්වාසයක් ගොඩනගෙන්න ඕන. එහෙම නැත්නම් හරි ආත්මార్థකාමීව අනිත් කෙනෙක් දිහා බලන්නේ නැහැ, කෙනෙකුට උදව්වක් කරන්නේ නැහැ. එහෙම කියලා හිතුවොත් පින්නොතින ඔබට ඒක හරි නැහැ. ඔබට විතරක් නෙමෙයි, ඔබේ අමඩ තාතරත් ඒක හරි නැහැ. ඒ වගේම ඔබේ ගෙදර ළඟ යනකොට අනිත් අය ඔබ ගැන ප්‍රසාදයක් නැහැ. ඔබ හොඳට කටයුතු කරන කෙනෙක් නම් ඔබේ ගෙදර ළඟ යනකොට හැම දිනෙක ඔබේ ගෙල්දගේ දිහා බලාගෙන යන්නේ. අනේ මේ ගෙදර ඉන්න කෙනා හරි හොඳ කෙනෙක්. මෙයාගේ අම්මා තාත්තා හොඳ කෙනෙක්. මෙයාගේ ගෙදරේ වාත්තේ ගෙඩි හැදුනම අපටත් දෙනවා. මේ අය අපට අමාරු වෙලාවේ උදව් උපකාර කරනවා. මේ ගෙදර ඉන්න කෙනා අපි ළඩ වුණාම ඇවිල්ලා බලනවා. මේ ගෙදර ඉන්න වඩු මහත්තයා අපේ ගෙදර බඩුවක් හැදුනහම අපට නිකම්ම හදලා දෙනවා. බලන්න පින්නතුනි, මේ වගේ ප්‍රසාදයක් ලැබෙනවා නම් තමන්ට කොච්චර යහපතක්ද බලන්න. ඒ වගේම අපි මුලිනු සඳහන් කළ ආකාරයට පින්නතුනි, තමන්ගේ නිවස ඉස්සරහා ලස්සනට නිතරම තියන්. ඔබේ ගෙදර ඉස්සරහින් යනකොට ඔබේ ගෙදර අය කවුද කියන එක එයාට පේන්නට ඕන. ඒ වගේම ඔබේ ගෙදර ඉන්න සැර බල්ලෙක් නම් ඒ බල්ලා අනිත්‍යයට බාධා වෙන විදිහට තියන්න එපා. ඒක කරදරයක්. සත්තු හදනවා නම් සත්තුන්ට සලකන්න, සත්තුන්ට ආදරය කරන්න, ඒ සත්තුන්ගෙන් අනිත්‍යයට බාධාක් නොවන විදිහට හදන්න පින්නතුනි. නැත්තම් අනිත්‍යයගේ ගැන අප්‍රසාදයක් ඇති වෙනවා. මෙන්න මෙතන ඉඳන්ම පින්නතුනි අපේ ජීවිතවල වෙනසක් වෙන්නට ඕන. එහෙම ඇවිල්ලා පින්නතුනි ඊළඟට අපේ ජීවිතයේ ලස්සනම ප්‍රතිපදාව තමයි පංචශීලය කියලා කියන්නේ. කෙනෙකුගේ ජීවිතේ ලස්සන වෙන ප්‍රධානතම කාරණයක් තමයි පංචශීලයේ තියෙන ශික්ෂාපද ටික ආරක්ෂා කිරීම. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, වැරදි කාම සේවනය, බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිත කිරීම කියන මෙන්න මේ කරුණු වලින් පින්නතුනේ හැකිතාක් වළකින්න උත්සාහ කරන්න. මේක තමයි සතුට වැඩි වෙන ක්‍රමය. මේක තමයි gedara asamagikan අඩු වෙන ක්‍රමය. මේක තමයි gedara leda roga අඩු වෙන ක්‍රමය. මේක තමයි gedara randu sarawal අඩු වෙන ක්‍රමය. මේක තමයි gedara ආයේ අසමගිකන් අඩු වෙන ක්‍රමය. මේක තමයි පින්නතුනේ නිවසක් සැනසීමෙන් ජීවත් වෙන තියෙන ප්‍රධාන ප්‍රතිපදා පහමේ. මේක බුද්ධාගමට අයිතිව නෙවෙයි. මේකෙන් කියන්නේ මනුස්ස දහම් පහක් මේ කියන්නේ පින්නතුනි. මිනිස් ගුණ දහම් පහක් කියන්නේ. ඔබේ නිවසේ ඉන්න දරුවන් මේ පහ ආරක්ෂා කරනවා කියන්නේ. ඒ දරුවා විශ්වවිද්‍යාලෙ ගියටත් වඩා වටිනවා. ඒ දරුවා ලොකු රැකියාවක් ගත්තටත් වඩා වටිනවා. ඒ දරුවා වාහනයක් අරගෙන යනටත් වඩා වටිනවා. ඔබ දන්නවනේ ලොකු රැකියා කරන අය සමහරලාට ලොකු වාහනවල යන අය. ඒ අය ගැති මේ සිල්පද කඩවෙන අය ගැන ඔබ දන්නවනේ නේද? ඒ අය බාහිරට කොච්චර ලස්සනට හිටියත් ඒගොල්ලන්ගේ ජීවිතේ අභ්‍යන්තර ලස්සන නෑ පින්නතුනි. ඒ බොහෝ දෙනාගේ ජීවිත කරදර කම්කටොළු වැඩි. ඊයගේ ජීවිත ගැන අනිත්‍යගේ ප්‍රසාදයක් නැහැ, සතුටක් නැහැ. ගෙදර අයවත් ඊයට කැමති නැහැ පින්නතුනි. ඒ නිසා ගමේ අනිත්‍යගේ ලෝකයේ හිත දිනා ගන්නවට කලින් පින්නතුනි තමන්ට තමන්ගේ ගෙදර අයගේ හිත දිනා ගන්න පුළුවන් වෙන්නට ඕන. ගෙදර අම්මගේ තාත්තගේ, දරුවන්ගේ, ස්වාමි භාර්යාවන්ගේ හිත දිනා ගන්න පුළුවන් විදියට ඔබ ඉන්නට ඕන. අන්නේකට ප්‍රධානතම ක්‍රමය තමයි පංචශීලය ආරක්ෂා කිරීම. පංචශීලය මොනවද කියලා මේ පින්නසුන් දන්නවා. මම 아무තෙන් ඒ පද විස්තර කරන දෙයක් නැහැ. ඔබ අප්‍රමාණව අහලා තියෙනවා ඒවා. අන්නේන් එකක් හරි කඩ වුණොත් ඔබට මුලින්ම අකමැති වෙන්නේ ඔබේ ගෙදරම ඉන්න අය. ඔබේකට කැමතිද? ඔබට උදේ හවස පේන ගෙදරම ඉන්න අය ඔබ ගැන අප්‍රසාදයක් ඇති වෙනවා නම්, ඔබ ගැන ගරු කරන්නේ නැත්නම්, ඔබට ආදරය කරන්නේ නැත්නම් පින්නතුනි, ඔබ මුළු ලෝකයක් ජයගත්තට වැඩක් නැහැ. අන්නේ නිසා ඔබේ දරුවන්ට ඔබ ප්‍රිය කෙනෙක් වෙන්නට ඕන. ඔබේ ස්වාමි භාර්යාවන්ට, අම්මට තාත්තට ඔබ ප්‍රියමනාප කෙනෙක් වෙන්නට ඕන. අනිත් ඇගේ හිත දිනා ගන්න කැමති නම් පින්නතුනි, දන් දීලා විතරක් බෑ. මෙන්න මේ පංචශීලය ආරක්ෂා කරන්න ඕන. සොරකම් කිරීමේ වලකින්න, බොරුවක් කියන්න එපා, වැරදි හැසිරීම් කරන්න එපා, මදුරු එකත් මරන්න එපා පින්නතුනි. දැන් අපි දන්නවා අපේ අය බොහෝ දෙනෙක් මේ සිල්පද ටික ආරක්ෂා කරනවා. හොඳට ඉන්නයි ඉන්නේ. දැන් අපි දන්නවා අපි කුඩා කාලේ සත්තු එහෙම එච්චර පේන නැහැ ගම්වල. ගම්වල තලගොයි, ඉත්තෑව, ඌරෙක් හොයාගන්න නැහැ. නමුත් දැන් පේනතුනි දවල් කාලේ තේ සත්තු යනව නේද? කෙනෙක් එහෙම මරන්නේ නැහැ දැන්. කොච්චර වගාවකට හානි කරත් සමහර අය ඒ සත්තු මරන්න හිතෙන්නේ නැහැ ඇයට. ඒක හොඳ දෙයක්. පින්නතුනි, මෙන්න මෙතන ඉඳන් අපේ ජීවිතවල වෙනසක් අපේ වෙන්නට ඕන. අනේ වෙනස තමයි තමන්ගේ ජීවිතයේ සතුට වැඩෙන ක්‍රමය. එහෙම ගිහිල්ලා පින්නතුනි ඊළඟ ක්‍රමය තමයි අපි නිතරම අනිත් අයට සෙත් පතන්නට ඕන මෙත් සිතින්. සීලු සත්තු සුවපත්ත්වා සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාව. හිතින් හිතන වගේම වචනෙන් කතා කරනකොටත් එය සුවපත් වෙත්වා කියන හැඟීමෙම කතා කරන්න ඕන. කායික යමක් කරනකොට කරද්දිත් මෛත්‍රියම එක කරන්න ඕන. මෙන්න මේ මෛත්‍රිය ටිකෙන් ටික ඉහළට යන්නට ඕන. ගිහිල්ලා කොච්චර ඉහළට යන්න ඕනද? මාතා යථානියම් පුත්තම් ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සම්බභූතේසෝ මාන සම්භාවය ප්‍රමාණං කියලා කියනවා. අම්මා කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවාට යම්කිසි ආදරයකින් සෙනෙහසකින් සලකනවා නම් අන්න එවැනි ආකාරයේ සෙනෙහසක් මෛත්‍රියක් හැමදෙනා කිරීම තියෙනට ඕන. ඔබේ මේ මෛත්‍රිය දිනෙන් දින වැඩි වෙන්නට ඕන පින්නතුනි. මේ මෛත්‍රිය ඔබ කොච්චර දිනු කළ තියේද කියලා ඔබටම බලාගන්න පුළුවන්. කොහොමද බලාගන්නේ? වෙනත් පිටස්තර කෙනෙක් දිනු වෙනකොට ඔබ හිතන්නේ කොහමද? වෙනත් කෙනෙක් කරදරයට පත් වෙනකොට ඔබ කොහමද හිතන්නේ? නැත්තම් ඔබෙත් එක්ක අමනාප වෙච්ච කෙනෙක් ඔබට වඩා දිනු වෙනකොට ඔබ කොහමද හිතන්නේ? ඔබ ඒකට කැමතිද අකමැතිද? අල්ලපු ගෙදර කෙනා ඔබට වඩා දිනු වෙනකොට, අල්ලපු ගෙදර දරුවා ඔබට වඩා හොඳට විභාග පාස් වෙනකොට, ඔබේ දරුවන්ට වඩා ඉහළට යනකොට, තමන්ගේ දරුවා දිනු වෙන වගේම මෛත්‍රියකින් අසල්වැසිය ගැන හිතන්න පුළුවන් නම් පින්නතුනි මෙන්න මේක ඔබේ දිනුවා. අනිත් කෙනෙකුට කරදරයක් වෙනකොට ඔබට වෙච්ච කරදරයක් වගේ කරුණාවෙන් ඒ ගැන බලන්න පුළුවන් නම් මෙන්න මේ කරුණාව සහ මුදිතාව සහ මෛත්‍රිය මෙන්න මේ තුන තමයි තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණ තමන්ගේ දිනුවා. මේ කරුණාව, මෛත්‍රිය, මුදිතාව මේව දිනු වෙනකොට පින්නතුනේ බාහිර අයගෙන් තමන්ට ප්‍රශංසා, ගෞරවය තමන්ගේ පින දිනු වෙන විතරක් නෙවෙයි පින්නතුනේ තමන්ටම තමන් ගැන ආදරයක් ඇති වෙනවා. එම් බොහෝ විට අපි අපේ ශරීරයට ආදරය, ශරීර ලස්සන තියෙන කාලේ නේද? ටිකෙන් ටික කොණ්ඩේ ඉදෙනකොට, ටිකෙන් ටික දුර්වල වෙනකොට, දත් ටික ටික හැලිලා යනකොට තමන්ට මැතමිට තමන් ගැන එපා වෙනව නේද? පින්නුතුනි එහෙම එපා වෙන්න බෑ. එහෙම එපා වෙන්න හේතුව තමයි තමන් ගත කරපු මේ ජීවිතය ගැන තමන්ට සතුටක් නැතිකම. තමන් හොඳට ධර්මානුකූල ජීවිතයක් ගත කරා නම් තමන් වයසට යනකොට තමන්ට තමන් හුඟක් ආදරේ පෙන්නතුනි. ආදරේ කියන්නේ මේ ශරීරයට තියෙන ලෝභකම නෙවෙයි. තමන් ගැන තමන්ට ලොකු ගෞරවයක් ඇති වෙනවා. අනේ මේ වයසට ගිහිපු කෙනා නිකන් නෙවෙයි වයසට ගියේ, මේ වගේ ගුණධම් පුරමින් නේද කියලා තමන්ට තමන්ගේ ශරීරය ගැනම ලොකු ගෞරවයක් හටගන්නවා පින්නතුනි. වෙනත් විදිහකින් කියනවා නම් තමන්ට තමන් එපා වෙන්නේ නැහැ පින්නතුනි. ලෙඩවල එක්කන් වුණත් ඇඳට වැටුණත් තමන්ට තමන් එපා වෙන්නේ නැහැ. මේක හොඳට මතක තියාගන්න පින්නතුනි. වෙනත් අය තමන්ට දක්වන ආදරය කරුණා අඩු වෙන පුළුවන් සමහරලාට. ඒ අය තමන්ව තේරුම් නොගෙන. නමුත් එහෙම වුණත් ඔබ වයසට යන්න යන පින්නතුනි ඔබට ඔබ ගැන ලොකු ආදරයක්, ගෞරවයක්, භක්තියක් ඇති වෙනවා. අන්න එහෙම ඇති නොවෙනව නම් ඒ අපේ ගුණධම නඩුවක්මයි පින්නතුනි. ඒ නිසා තමන්ගේ ශරීරය හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. මේ ශරීරයේ ටිකෙන් ටික දුර්වල වෙනවා. ලෙඩ රෝග හැදෙනවා. දැන් මේ බණ කියන මමත් ශරීරයේ හුඟක් සල්ලි කර්ම කරලා ඉන්නේ. මේ ශරීරයේ කෑලි ගානක් මේ දාලා තියෙන්නේ. පින්නතුනි ශරීරවල ස්වභාවය එහෙමයි. මෙහෙම අපි බාහිරට හිටියට ඇතැම් විට ඇතුලේ ලෙඩ හුඟක් තියෙනවා. පින්නතුනි ශරීරයේ ස්වභාවයක ඒක අපට ඇතැම් විට වළක්වන්න බෑ. නමුත් එහෙම වුණත් අපට අපේ හිත ලස්සනට තියාගත්තොත් ශරීරයේ ලස්සන අඩු වුණත් ලෙඩ දුක් වැඩි වුණත් තමන්ට තමන්ගේ ලස්සන හිතේ సౌందර්යය තමන්ට විඳ ගන්න පුළුවන්. අනේ නිසා පින්නතුනි තමන්ගේ ජීවිතේ ලස්සන ජීවිතයක් කරගන්නට ඕන. පරිත්‍යාග ශීලීත්වය, කරුණාව, මෛත්‍රිය, සිල්වන්ත බව, ශ්‍රද්ධාව මෙන්න මේ කරුණු දිනෙන් දින තමන්ගේ ජීවිතේ වැඩි කරගන්නට ඕන. තමන් ගැන හිතනකොට තමන්ට ලොකු ආදරයක් ගෞරවයක් ඇති වෙන්නට ඕන. ඒ වගේම තමන් ඇසුරු කරන අනිත් අයටත් තමන් ගැන හිතනකොට ලොකු සතුටක් ඇති වෙන්නට ඕන. හිත ගැන බලන්න පුළුවන් වෙනත් කෙනෙක් බාහිර ඉන්නවා නම් ඔබේ හිත ගැන බැලුවොත් ඔබේ හිත ලස්සන හිතක් තියෙන කෙනෙක් කියලා දකින්න පුළුවන් නම් අන්න ඒක තමයි ඔබේ දක්ෂතාවය කියලා කියන්නේ. ඒ නිසා ඔබේ ගෙදර දොර, ඇඳුම් පැළඳුම්, වාහනේ ලස්සනට තියෙන වගේම ඔබේ හිතත් ඔබ ලස්සනට තියාගන්නට ඕන. අන්නේ හිත ලස්සනට තියාගත්තු තරමට තමයි පින්නතුනි අපේ ජීවිතයේ සතුට වැඩි වෙන්නේ. අන්නේ ජීවිතයේ වඩාත්ම ඉහළ මට්ටමට පත් කරගන්න ක්‍රමය බුදුහාමුදුර අපට දේශනා කළා. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගැනීම වශයෙන් ලෝකෙට දේශනා කරපු ප්‍රධානතම කාරණේ තමයි චතුරාර්ය සත්‍ය කියන කාරණය. ඒ තමයි දුක, දුකේ හට ගැනීම, දුක නැති කිරීම, දුක නැති කරන මාර්ගය කියන මේ කාරණා හතර. එතකොට දුක කියන්නේ මොකද්ද පින්නතුනි? දුක සත්‍ය කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් දුක කියලා කියන්නේ ලෙඩවීම, මහලුවීම ආදී මේ කාරණා. හැබැයි ඒක ගැඹුරට ගියාට පස්සේ දුක සත්‍ය කියලා කියන්නේ මේ ඇහැට රූපයක් පේන අවස්ථාවේදී විපාක මට්ටමේ ස්කන්ධ ටිකට තමයි දුක සත්‍ය කියලා කියන්නේ. අන්නේ අවස්ථාව පින්නතුනි දුකක් අසපක්කට නෙවෙයි, ඒක විපාක මාත්‍රයක් විතරයි. අන්නේ දුක්ඛ සත්‍ය හරියට තේරුම් ගත්තොත් ඒ දුක්ඛ සත්‍ය නිරුද්ධ වුණාට පස්සේ ඒකට තියෙන ආසාව, තෘෂ්ණාව ටිකක් අඩු වෙනවා. ඇත්තටම පින්නතුනි අපි ඇසෙන් රූපයක් දැකලා යමක් තේරුම් ගන්නවා කියලා කියන්නේ විපාක මට්ටම ඉක්ම වෙලා ගිහිල්ලා විපාක මට්ටම දුරු වෙලා නිරුද්ධ වුණාට පස්සේ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න අවස්ථාව. අන්නේ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න අවස්ථාව හරියට අපි නුවණින් නොසිටියොත් ඒක අවිද්‍යාපච්චා සංඛාරා, සංඛාරපච්චා විඤ්ඤාණං කියන මෙන්න මේ පටිසම්භාද චක්‍රය අපට ගිහිල්ලා ජාතිපච්චා ජරා මරණ ආදී කියන මේ මහත් වූ දුක් සමුදයක් අපට විඳින වෙනවා. මේකට තමයි දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ. දුකට හේතුව කියලා කියන්නේ. නැත්නම් අවිද්‍යාව භව තණ්හා කියලා කියන්නේ. මෙන්න මේ අවිද්‍යාව හා භව තණ්හාව දුරු කිරීම තමයි විද්‍යා විමුක්තිය කියලා කියන්නේ. ඒ තමයි ඇහැට රූපයක් පේන අවස්ථාවේදී ඒක තේරුම් ගන්න මොහොත ඇස රූපේ නිරුද්ධ වෙච්ච තැනක මනෝවිඥාණයෙන් මේක තේරුම් ගන්නේ. ඒ තේරුම් ගන්න මනෝවිඥාණයත් හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධන දියක් බව නුවණින් දැකීම. මෙන්න මේක තමයි අවිඥායත්වේ වාසයේ විරාග නිරෝධහා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහා විඥාන නිරෝධෝ ආදි වශයෙන් ගිහිල්ලා ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා නිරුද්ධාන්ති කියලා මේ දුක්ඛ නිරෝධේ නම් වූ නැත්තං පරිසම්බාද චක්‍රේ නිදහස් වෙන මාර්ගය. මෙන්න මේ සඳහා තියෙන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මේ දර්ශනෙට කියන්නේ සම්මා දිට්ඨිය කියලා. ඒ සම්මා දිට්ඨිය ඇති වෙච්ච පමණට සම්මා සංකප්ප ඇති වෙනවා. නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ යහපත් සංකල්පන ඇති වෙනවා. ඊට පස්සේ සම්මා වාචා, තමන් හොඳ වචන කතා කරන්නේ. සම්මා කම්මන්ත, කයින් හොඳ දේවල් කරන්නේ. සම්මා ආජීව, දැහැමි රැකියාවක් කරන්නේ. සම්මා වායාම, යහපත් උත්සාහය. සම්මා සති, යහපත් සිහිය. සම්මා සමාධිය, සිතේ යහපත් එකඟ බව. පින්තුනේ, මෙන්න මේ කාරණාවට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් ජීවිතේ උපරිම සතර විඳින තියෙන මාර්ගය තමයි මේ බුදුහාමුදුර අපට දේශනා කළේ. අපි මුලින් සඳහන් කළා අපේ බුදුහාමුදුර අපි වෙනුවෙන් වා දුක් ඉඳලා තියෙනවා. ඒ දුක් ඉඳේ පින්න තුනේ ඔබත් මාත් මෙලොව උපදින්න කල්ප ගානකට කලින් අද පහළ වෙන අප වෙනුවෙන් සාරසංඛ්‍ය කාලප්‍රක්ෂේපයේ පෙර ඉඳන්ම ඇස් ඉස් මස්ලේ දන් දීලා මහා පරිත්‍යාගයක් කරලා මේ උතුම් දහමක් බුදුහාඳුර අපට අනාවරණය කළ දුන්නා. අවබෝධ කළ අපට දේශනා කළා. අනේ දේශනා කරපු මාර්ගයේ ප්‍රධානතම ඉගැන්වීමක් තමයි මෙන්න මේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ නිසා පින්තුනි මේ සම්මා දිට්ඨිය ඇතුව යහපත් කල්පනාවෙන් හොඳ වචන කතා කරමින් හොඳ ක්‍රියා කරමින් දැහැම රැකියාවල කරමින් යහපත් උත්සාහයෙන් යුක්තව සති සමාධි දෙක අපි පුළුවන් තරම් ජීවිතේ දිනු කරගන්නට ඕන. මේ අංග අට අපේ ජීවිතයේ ජීවන ප්‍රතිපදාවට පත් වෙනට ඕන. ඉතින් පින්තුනි එහෙම වුණොත් තමයි ඇත්තටම අපි මේ වෙසක් දිනයේ සමරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට ගරු කළා වෙන්නේ. අන්නේ මාර්ගයේ හිටියොත් තමයි ඇත්තටම පින්නතුනි අපි දුකෙන් නිදහස් වෙන්නේ. අන්නේ ධර්මයේ තේරුම් ගැනීමත් එක්ක අපේ බණ භාවනා පැත්තට වැඩිපුර යොමු වෙනවා. විශේෂයෙන් අපි සීලවන්තව ගත කරමින් පංචශීලය ආරක්ෂා කරමින් සමත විදර්ශනා දෙක දිනෙන් දින දිනු කරනවා. අපි මුලින් පුහුණු කළා වගේ බුදුගුණ භාවනාව, ඊළඟට අපට පුළුවන් මෛත්‍රී භාවනාව, සීල සත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනා ඇති කරගන්න. මුලින් තමන්ගේ නිවසේ ඉන්න අය, තමන්ගේ ගමේ ඉන්න අය සුවපත් වෙත්වා, තමන්ගේ දිස්ත්‍රික්කේ, පළාතේ, රටේ, තමන් ඉන්න පෘථිවියේ, සෞර ග්‍රහ මණ්ඩලයේ, මේ මන්දාකිණියේ නැත්නම් ගැලක්සියේ, විශ්වයේ මේ හැම දෙනාම ඉන්න අය සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන පින්නතුනි. ඒ විශ්වයට යන කලින් පින්නතුනි තමන්ගේ ගෙදරින් පටන් අරගෙන විශේෂයෙන් තමන්ගේ ගමේ ඉන්න අය ගැන මෛත්‍රියෙන් වාසය කරන පින්නතුනි. ගමේ ඉන්න අයට උදව් කරගන්න අනිවාර්යයෙන්ම. ගෙදර කඩුවක් තියෙනවා නම් පුළුවන් මට්ටමින් ඒ කට්ටියට උදව්වක් කරන්න ගමේ සාකච්ඡා කළා. හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කළා. ගමේ ඉන්න වයසකම අය, ලෙඩ වෙච්චම අය, කුඩාම දරුවෝ ඉන්න ගෙවල්, ඉගෙන ගන්න අවශ්‍යතා තියෙන අය, හුඟක් දුප්පත් වෙලා ඉන්න අය, මේ ගමේ අය කෙරෙහි පිනුතුනි පුළුවන් තරම් මෛත්‍රියෙන් කටයුතු කරන්න. එයාට පොඩ්ඩකින් හරි උදව්වක් වෙන්න බලන්න. වතුර ටිකකින් හරි වචනයකින් හරි පුළුවන් නම් එයාගේ හිත සැනසෙන විදිහට දෙයක් ඔබ කරන්න. අද ලෝකයේ බොහෝ දෙනෙක් පින්නතුනේ බොහෝම ආර්ථික දුෂ්කරතා, ලෙඩ දුක්, බිය දුක් මේ ආදීන් තමයි වාසය කරන්නේ. ඒක එක රටක විතරක් දෙයක් නෙමෙයි පින්නතුනේ. ලෝකයේ බොහෝ රටවල අය මේ ලෝකයේ තියෙන යුද්ධ වාතාවරණ නිසා, සාමාජික උපද්‍රව නිසා, සාමාජික සම්පත් හිඟවීම නිසා, වායුගෝලයේ උෂ්ණත්වය වැඩිවීම නිසා බොහෝ දුක් කරදර විඳින කාලයක අපි ඉන්නේ. ඒ නිසා කාටවත් තමන් හිතන වරදක් කරන්න එපා. සිතුවිලි මාත්‍රකින්වත් කිසිම කෙනෙකුට වරදක් කරන්න තියා හිතනවත් එපා පින්නතුනි. හැමදෙනා කෙරෙහිම නිතර මෛත්‍රියම වාසය කරන්න. හැම දිනෙකම දිනු වෙන්න. හැම දිනෙකම කරදර වලින් මිදෙන්න. හැම දිනාටම යහපතක් වෙන්න කී කියම ජීවිතයේ දිනපතා කාලය ගත කරන්න. හැම කෙනෙක් කෙරෙහිම මෛත්‍රියෙන් දරුවෙක් දිහා බලනෝ වගේම පින්නතුනි සුවපත්ත්වා කියන හැඟීමෙම බලන්න. ඒක තමන්ට කාලයක් ඇදී ලොකු ශක්තියක් බවට පත් වෙනවා. අනේ ශක්තිය නිසාම තමන්ට කායික නිරෝගීතාවයත් ලැබෙනවා. වටා පිටා විනගේ සහයෝගය ලැබෙනවා. අමනුෂ්‍යයගේ ආරක්ෂාව රැකවරණේ ආශිර්වාදය ලැබෙනවා. දෙවියන්ගේ පිහිට ආශිර්වාදය තමන්ට ලැබෙනවා ජීවිතේට. වාහ කරදර කම්කට ලොඩු වෙනවා. අන්නේත් එක්කම පිනුතුනේ බාහිර ලෝකයෙන් අප මේ යහපත බලාපොරොත්තු වෙන අතර ආරස්සණගික මාර්ගයේ විශේෂයෙන් සම්මා සතිය පුහුණු කරනවා කියන්නේ බාහිර ලෝකයෙන් තමන්ට සැලකිලි උපකාර ලැබුණත් නොලැබුණත් තමන්ටම පිහිටක් තමන්ගේ ජීවිතය තුල ගොඩනගා ගැනීම. තමන්ගේ හිතට සිතුවිල්ලක් එනකොට තමන්ගේ ගැන හොඳට අවධානයෙන් ඉන්නවා. මේක තමයි චිත්තානුපස්සනා භාවනා කියලා කියන්නේ. මුලදී තමන්ගේ කය ගැන සැලකිල්ලෙන් ඉන්නවා. ඊළඟට තමන්ගේ හිත ගැන නිතර අවධානයෙන් ඉන්නවා. හිතට එන සිතුවිලි ගැන හොඳට සැලකිල්ලෙන් ඉන්නේ. දැන් මගේ හිතේ තියෙන රාගයක්ද? නැත්නම් පරිත්‍යාගශීලීත්වයක්ද? මේ වෙලාවේ තියෙන කවුරු හරි ගැන අමනාපයක්ද? මේ වෙලාවේ තියෙන මෛත්‍රියක්ද? මේ වෙලාවේ කවුරු හරි ගැන ඊර්ෂ්‍යාවක්ද තියෙන්නේ? නැත්නම් මුදිතා ගුණයද? මේ වෙලාවේ තමන් ගැන මාන්නෙන්ද ඉන්නේ? නැත්නම් අනතිමානී ගුණයෙන්ද? මෙන්න මේ ගැන පින්නතුනේ තමන්ගේ හිත ගැන තමා නිතරම සැලකිල්ලෙන් ඉන්නවා. ඇයි එහෙම කරන්නේ? කරන්නේ පින්නතුනේ තමන්ගේ හිත අපිරිසිදු වුණොතින් තමන්ට දුක් විඳින වෙනවා. අපි කවුරුවත් කැමතිද දුක් විඳින්න? අපි කිසිම කෙනෙක් දුක් විඳින කැමති නැහැ. අපි මෙච්චර මහන්සිලිගෙන කියාගෙන රැකිරක්ෂා කරලා ගේ දොර හදාගෙන දුක් විඳින කැමතිද? අපි කවුරුවත් දුක් විඳින කැමති නැහැ. දුක් විඳින අකමැති නම් පින්නතුනේ හිත ලස්සනට පිරිසිදුව හිත දමණය කළ තියාගන්නට ඕන. සචිත්ත පරියෝ දපණං කියලා බුදුහමෝ දේශනා කරේ ඒකයි. තමන්ගේ හිත පිරිසිදු කර ගැනීම, හිත දමණය කර ගැනීම. අන්න ඒකට තියෙන ප්‍රධාන මාවත තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, නැත්නම් සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. ඒ නිසා පින්නතුනේ දිනපතාම තමන්ගේ හිත ගැන අවධානයෙන් සතිමත්ව තමා ටිකෙන් ටික මේ සමත විදර්ශනා දෙක නැත්නම් සතිපට්ඨානය දිනු කරන ටිකෙන් ටික උත්සාහ ගන්න. එහෙම උත්සාහ ගන්න අතරේදී තමන් ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න ඒවා හොඳට මහන්සියෙන් කරන්න. රැකිරක්ෂා කරන ඒවා නම් වාක් මහන්සියෙන් ධාර්මිකව අවංකව කරන්න. වැඩේට කෙනෙක් නම් තමන්ගේ දරුවන්ට, අසල්වැසියන්ට, ගමට නිතර ආශිර්වාදයක් පිණිස වාසය කරන්න. අනිත්‍යයට පුළුවන් තරම් උදව් උපකාර කරගන්න පින්නතුනි. මේක තමයි මේ ජීවිතයේත් ලස්සන වෙලා පරලෝ ජීවිතයත් ලස්සන කරගන්න ක්‍රමය. වෙනත් පින්නතුනි කෙටි මාර්ග නැහැ. වෙන වෙන ක්‍රම වලින් මුදල් උපයලා මුදල් ටිකක් වැඩි කරගෙන එහෙම ජීවිතේ හැමදාම සතුටින් ඉන්න බෑ පින්නතුනි. මිල මුදල් ඕන තමයි. නමුත් ඒ අතරේ තමන්ගේ සතුට පවතින්නේ අනිත් අය කෙරෙහි මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන් වාසය කරන පමණට, සීලවන්තව වාසය කරන පමණට, පංචශීලය ආරක්ෂා කරන පමණට සමත විදර්ශනා නැත්තං මෛත්‍රී භාවනාවත් සතිපට්ඨාන භාවනාවත් වඩන ප්‍රමාණයටයි තමන්ගේ මේ ජීවිතයේ සතුට වැඩි වෙන්නේ සහ ඒ සතුට වැඩි වෙලා ගිහිල්ලා ටිකෙන් ටික නීවරණ දුර වෙලා සංයෝජන දුර වන්නටත් සසර දුකෙන් නිදහස් වන්නටත් ඒ විතරක් නෙවෙයි පින්නතුනි මේ ජීවිතය අවසන් වෙලා අපිට මේ ජීවිතයේම නිවන් දකින්න බැරි වුණොත් අපේ මරණයෙන් මත්තේ අපේ ජීවිතය මීට වඩා හොඳ තැනක ඉපදෙන්නේ අපේ මේ දැහැමි ජීවිතයට ලැබෙන ප්‍රතිඵලයක් විදියට ත්‍යාගයක් විදියට. ඒ නිසා අපේ සමරණ මේ වෙසක් පොහෝ දිනය බුදුහාමුදුරු ඉපදිලා ඒ සිද්ධාර්ථ කුඩා කුමාරී ඉපදිලා සත්පියුමක් මත වැඩම කරපු දවස. ඒ බෝසත්යන වහන්සේ දසබිම්බරක් මාරසෙනග පරාජය කරලා බෝමැඩදී සම්බුද්ධත්වයේ ලැබපු දවස. වසර 45ක බුද්ධ කෘත්‍ය නිම කරලා වයස අවුරුදු 80ේදී මල රජ දරුවන්ගේ උපවත්තන සාලවනෝද්‍යානයේහි සල්ගස් දෙකක් අතර නෙත් දෙක පියාගත්තු මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙච්ච හතරවෙනි බුදුරජාණන් වහන්සේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ අප අද මේ සමරන්නේ. අන්නේ උත්තම සත්පුරුෂයාණන් වහන්සේ උත්තම මනුෂ්‍ය රත්නයට අප කරන සැබෑ ගෞරවය පූජාව ප්‍රතිපත්ති පූජාවම කරන්න උත්සාහ ගනිමු. දානයෙන් පටන් අරගෙන සීලෙන් සෝමමාන වෙලා මෛත්‍රියෙන් විකසිත වෙලා ප්‍රඥාවෙන් බැබළෙන ජීවිතය ගත කරන්නට අදිෂ්ඨාන කරගන්න. ඒ සඳහා එකාතකින් දානය පුරුදු කරන ගමන් තමගේ ජීවිතයේ පංචශීලය නিত্য සීලය බවට පත් කරගන්න. මෛත්‍රියේ හැම මොහොතෙම දිනු කරන්න. බුදුගුණ වඩමින් මෙත් වඩමින් පරාචර්යාවේ දෙමින් විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මෙන්න මේ කරුණු තමන්ගේ ශරීරයේ කොටස් වගේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ කොටස් බවට පත් කර ගන්නට ඕන. අපේ ජීවිතයේ එක මොහොතක්වත් ගුණයෙන් දහමින් බැහැර කරගන්න එපා පින්නතුනි. ඒ නිසා තමයි අපේ අතීත කවියන් සඳහන් කළේ බුදුගුණ මුත්තේපොල් මෙත් බහාවුත් මුත්සිත් නොවේවා කෙනෙක් හිදු පරවැඩමුත් පියෝමා කියලා. බුදුගුණ මුත්තේපොල් කතා කරනවා නම් බුදුගුණයක්ම කතා කරන්න. මෙත් බහාවුත් මුත්සිත් සිතුවිල්ලක් හිතනවා නම් මෛත්‍රී සිතුවිල්ලක්ම හිතන්න. පරවැඩමුත් පියෝමා කරනවා නම් අනිත්‍යයට යහපතක්ම උපකාරයක්ම පිහිටක්ම වෙන්න කියලා සඳහන් කළේ මෙන්න මේකයි. ඒ නිසා පින්නතුනි අප මේ ලබාගෙන තියෙන්නේ උතුම් බුද්ධෝත්පාද කාලයක්, උතුම් මනුෂ්‍යාත්ම භාවයක්, දුර්ලභ සම්බුද්ධෝත්පාදයක් ලැබපු මේ මොහොතෙහි අප ලබාගත්තව මේ උතුම් මනුස ජීවිතයට ලබා දිය හැකි උපරිම වටිනාකම අප ලබා දිය යුතුයි. එහි අනිසංසය පරලෝ සුගතිගාමි වීම විතරක් නෙවෙයි පින්නතුනි, මේ ජීවිතේම අප වඩවඩාත්ම සතුටෙන් කාලය ගත කළා. ඒ සතුට මරණ මංචකේ දක්වාම වැඩි කරගන්න ක්‍රමයයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අපේ ජීවිතයේ සතුට පින්නතුනි මහලු වෙනකොට අඩු වෙන්න බෑ. හැරමිටියෙන් යන දවසේදී අපට මේ සතුට තියෙන්නට ඕන. ඇඳට වැටිලා කතා කරගන්න බැරුව උඩ බලාගෙන බෙත්‍ය දිහා සිවිලි බලාගෙන දවසටත් අපට මේ සතුට අඛණ්ඩවම තියාගන්නට අවශ්‍ය වෙනවා. අනේ සඳහා හැකිතාක් මෛත්‍රී වඩමින් සතිපට්ඨානෙ වැඩීම් වශයෙන් ආනාපාන සතිය පුහුණු කරන්න පින්නතුනි. ආනාපාන සතිය තමන්ගේ හුස්ම රැල්ලක් පාසාම සිහියෙන් හුස්ම ගැනීම පිටකිරීම කියන මෙන්න මේ කාර්යයට තමන්ගේ සතිමත් බව එකතු කරන්න උත්සාහ කරන්න. ඉතින් එහෙම මේ උතුම් ජීවිතය ගත කරනකොට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සදා නොනිමෙන පහන් වැටක්සේ ආලෝකයක්සේ තමන්ගේ ජීවිතයට දිවාරය දෙක්කි ආලෝකය සපයනවා. තමන්ගේ ධර්මානුකූල ජීවිතය විසින් තමන් ආරක්ෂා කරනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් කියන්නේ මේකයි. යම් කිසි කෙනෙක් දහම රකිනවා නම් දහම විසින් ඔහු ආරක්ෂා කරනවා. ඒ නිසා ඔබටත් මේ දහමේ රැකවරණයේ නෝඩුව ලබා ගන්න හැකි විදියට මේ අසාධනගත් ධර්මකාරණා උපරිම ලෙස තමන්ගේ ජීවිතය තුළ පුහුණු කරන්නට උත්සාහ ගන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. උදෑසන සිල් සමාදන් වෙලා මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් ආ වූ මේ උතුම් කුසල ඵලය පින්තුන් නමින් මිය ගිය සියලු ඥාතිහු මේ පින දැක සුවපත් වෙත්වා. එයාගම විශේෂයෙන් විහාරස්ථානයේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ, මීට වසර ගණනාවකට කලින් මිය ගිය කිරින්දේ චන්ද්‍රශ්‍රී ලොකු හාමුදුරන් වහන්සේ මේ පින දැක සුවපත් වෙත්වා. තව තවත් උතුම් ජීවිත ලබා ගනීවා. මේ පින සුවපත් විය හැකි ඒ විහාර ගණය අපවත් වී වදාළ. ඒ වගේම අපේ ගුරු ස්වාමීන් වහන්සේලා ඇතුළු ඒ සියලුම ස්වාමීන් වහන්සේලා මේ පින සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මිය ගිය අය වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. මේ රැස් කරගත් සියලු කුසල් දහම් සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් රැකදෙත්වා. විශේෂයෙන් ගෞරවනීය විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලා හැම දෙනාම සිද්ධ කරන අධ්‍යාපනික ආධ්‍යාත්මික කටයුතු සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැරසේවා කියන පැතුමෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, අද වෙසක් පුණ පොහොදා මේ ධර්ම දේශනාව ඔබ වෙත ගෙනෙන්නට ගෞරවනීය අපේ හාඳුරන වහන්සේ ඇතුළු ඒ පින්වත් පිරිසුද උපකාර කළා. ඒ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් මෙලවසින් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නිදුක්ඛාං බයං පන්තා ච නිබ්බයං සෝකම් පන්තා ච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.